අපි ඉතාම ගෞරවයෙන් ඉතාම කෘතඥතාවයෙන් ඒ ශාස්ත්‍රම් වහන්සේට ඉතාම ගෞරවයෙන් සලකන අපේ සත්‍යාධිකයන් වහන්සේට යම් කෙනෙක්ගේ ධර්මී සම්ප්‍රදාය අධිෂ්ඨාන කරගත්තා නම් සරණගතී කියනන් ඒ සර්වඥ වහන්සේට අපි নমස්කාර කරමු බැතිසිතින් ආදරෙන්. අද අපි සාකච්ඡා කරන්න ගත්තේ මාළත්හද්ද සූත්‍රය සංයුත්තනිකායේ බ්‍රාහ්මණ වර්ගයේ තියෙන මුල්ම කොටස සගත වර්ග. මාන කියන එක පසු අපි කතා කරන සූත්‍රය හොඳට අහුම් ගන්න දීලා ඒ සූත්‍රයට අනුරූපවම ඉන්න බලමු. සාවත්ති නිදානං, ඒ කියන්නේ සාවත්ති නගරයේ අනාථපිණ්ඩික ඇත්ත ඒ හදලා දුන්න ඒ උද්‍යාන සහිතාරාමේ බුදුරජාණන්සේ වැඩ සිටියේ ජේතවනේ. තේන කෝපන සමේන මානත්ථ නාම ප්‍රාඥු සාවත්‍යම් පටිවසති. ඒ කාලේ මානත්ථද්ද යගේ නම වෙලා තියෙන මානත්ථද්ද කියනම එක් එක් වූ සූත්‍රට අනුව දාන්නදී අනිත් අය පට බඳින්න ඇති. ඉතින් ඒ වගේ වුණා. යගේ නම මානත්ථද්ද. සැබෑ නම දාන්න නමුත් ඒක තමයි කියන්නේ. පටිවසති යා ඇවිල්ලා ඉන්න ඒ කාලේ සාවත්ති නගරේ අගනගරයක් නිසා එයාගේ ගති ගුණ සෝ නේව මාතරං අභිවාදේ. අම්මට කිසිම ගෞරවයක් නැහැ එයා. න පිතරං අභිවාදේ. තාත්ත ගැන ගෞරවයකුත් නැහැ. ගෞරව සම්ප්‍රයුක්ත හැසිරෙන්නේ නැහැ තාත්තට. න ආචාර්යං අභිවාදේ. ගුරුතුමාට ගැන ගෞරව සම්ප්‍රයුක්ත හැසිරෙන්නේ නැහැ. දෙත් බාතරන් අභිවාදේටි තමන්ගේ වැඩිහිටි සොයුරු සොයුරියන්ට ගෞරව සම්පූර්ණ හැසිරෙන්නේ නැහැ. තේන කෝපන් සමේන මහත්තියා භගවා මහත්තියා පරිසහ පරිතු ධම්මං දේශේ. ඔය දවස්වල බුදුරජාන් වහන්සේ විශාල පිරිසකට ඒ සාවත්ති නගරේදී ධර්ම දේශනා කරා. ඒතරද මෙයාට අහන්ත ලැබෙන්න ඇති මෙහෙම ශ්‍රමණ බෞද්ධ ගෞතමයන් වහන්සේ මේ දේශනා කරන පිස්සට ධර්ම කතා කියලා දෙනවා. අතකෝ මානත්ථද්දස්ස ප්‍රාඥනසේත දෝසි. ඒ මානයෙන් අපි නම කියන මානත්ථද්ද බ්‍රාහ්මණට මෙහෙම කල්පනා කරනවා. අයංකෝ සම්නෝ ගෞතමෝ මේ සමන ගෞතමයන් ඒ බ්‍රාහ්මණයන් වාක්‍යලාදී සමන කියන වචනේ පාචින බුදුජානකස්. ඒක සමහර අඩුවටත් දාලා කියනවෙන්න පුළුවන් වැඩිපුර දානවත් වෙන්න පුළුවන්. සමන තත්වයේ තථාගතයන් වහන්සේ තමයි ලොකු ගෞරවයක් අරන් දුන්නේ. අයංකෝ සම්නෝ ගෞතමෝ මේ සමන ගෞතම මහත්යා පරිසාය පරුතු ධම්මං දේශේ. ලොකු විශාල පිරිසක් පිරිවරාගෙන යත්තන්ට මේ ධර්ම කාරණා කියලා දෙනවා. යන්නුනාහං යේන සම්නෝ ගෞතමෝ තේන ප්‍රසංකමේය. මම රතාගේ ඒ ගෞතම සම්මන ගෞතම ඇත්තා ළඟට යා හිතන හැටුන්ද අපි කතා කරන ඇදී මම මේ ගෞරවයක් හිතන්න එපා ඇතු මේ වචන මං හිතලා පාවිච්චි කරන්නේ. තේන ප්‍රසංකමේ යල් ළඟට ගියොත් හොඳයි. සතේමන් සම්නෝ ගෞතමෝ ආලපිස්සති අහම්පි තං ආලපිස්සාමි. මාත් එක්ක ශ්‍රමණ ගෞතමයන් කතා කළොත් මාත් ඒ ඇත්තට කතා කරා. නෝචේමන් සම්නෝ ගෞතමෝ ආලපිස්සති ඉතින් එයා මට කතා කරේ නැත්නම් ශ්‍රමණ ගෞතම මට කතා කරේ නැත්නම් අහම්පි නාලපිස්සාමි මාත් කතා බා කරන්ට යන්නේ නැහැ. දැන් මානත්තද්ද කියන වචනේට තේරෙන අපිට වැටෙන්න ඕනේ ඩිංගෙඩිං. අපි වචන වලට තාම ආවේ නැහැ. අතකෝ මානත්තද්දු බ්‍රාහ්මනෝ ජීන භගවා තේන ප්‍රසංකං. මෙහත එහුවනේ විශාල පිරිසක් උන්වහන්සේ දේශනයක් කරනකොට විශාල පිරිසක් වට වෙන එක අහන්න පුළුවන් ඇත්ත වෙනවා. හැමදාම හවසට වෙන්න ඇති සමහර දේශනා කරා. බොහෝ විට හවසට තමයි හැම්බෙන්නේ උන්වහන්සේ කාලසටහන. ඉතින් මෙයාත් ගියා මානත්තද්ද නැහැ ගියා ඒ ජේතවනාරාමයට. ඒ ලෝපසංකමිතා ලං වෙලා කුමාර කිට්ටුවට ඇවිල්ලා මං තුනි භූතෝ ඒකමන්තං අර්ථස් මුකුත් කතා කරේ නැහැ නිහඬව තුනි භූතෝ ඒකමන්තං අර්ථස් කතා බහ කරන්නද එයාත බොහොම නිහඬව පැත්තකින් හිටගත්තා. අතකෝ භගවා තන්නාලපි බුදුරජාන් වහන්සේ කොහොමදත් එයාට කතා කරේ නැහැ එයාත් එක්ක කතා කරේ නැහැ. අතකෝ මානත්තද්දෝ බ්‍රාහ්මනෝ මේ මානත්තද්ද බ්‍රාහ්මණයට හිතුණා නායං සමනෝකොතුම කිංචි ජානා මොකක්වත් එයාට තේරෙන්නේ නැහැ වගේ මොනම දෙයක්වත් දන්නේ කෙනෙක් නෙවෙයි නේ කියලා සතෝච පුන නිවර්තිතු කාමෝ අහෝස ආපහු හැල්ල යන්නට එයා හැරුණා. අතකෝ භගවා මානත්තද්දස බ්‍රාහ්මනස්ස චේතසා චේතෝ පරිවිතක්ක මඤ්ඤාය බුදුරජාණන් වහන්සේට භාග්‍යතුන් වහන්සේට මානත්තද්ද බ්‍රාහ්මණයාගේ සිත උන්වහන්සේගේ ඒ පරචිත්ත විජාන ඥානෙන් උන්වහන්සේ තේරෙනවා කෝටියක් හිටියත් තේරෙනවා ආධ්‍යාත්මික නැති සුභා ඒ බ්‍රාහ්මණයාට මෙහෙම දැනගෙන ඉති උන්වහන්සේ ගාථාවක් කියලා මෙන්න මෙහෙම ගාථාවක් කියනවා. නමාන බ්‍රාහ්මණ සාදු බ්‍රාහ්මණයේ ඔය මාන කිරීම තමන් ලොකුවට හිතා ගැනීම සමා වෙන වචන ඉස්සර හොඳ නැහැ තමන් අගේ කරලා හිතා ගැනීම හොඳ දෙයක් නෙවෙයි. න සාදු අත්‍ත්‍ිකසීත බ්‍රාහ්මණ යේනමි ඔයා යම් හේතුවක් නිසා මෙතෙන්ට ආවන ඔයා යම් පලප්‍රයෝජන හිතාගෙන ආවේ යේනත්තේ නාගච්චි සම්මිවන ගෘහේ ඒකම කියන්න ඔයා. අතකෝ මානත්තද්ද බ්‍රාහ්මනෝ එතකොට මානත්තද්ද බ්‍රාහ්මණයට හිතුණා චිත්තම් මේ සමනෝ ගෞතම ජානාති මේ සමන ගෞතම මගේ හිත දන්නවානේ. තත්තේ භගතු පාදේසු සිසසානි පතිත්වා එතනම භාග්‍යතුන් වහන්සේගේ සිරිපාලාගේ වැඳ වැටිලා නැත්නම් වැටිලා වැඳ නැහැ වැටිලා භගවතෝ පාදානි මුඛේන පරිචුම්බ භාග්‍යතුන් වහන්සේගේ සිරිපායුවල ඉඹිනු පානීහිච්ච පරිසම්බාහක් අද්දකින් සම්බාහනය කරනවා කියන්නේ පිළිමදි අපුන් උන්වහන්සේ සිරිපල්ලල අර දැන් අර පාද නමස්කාර කියලා දැන් තියෙන්නේ ඒකේ උන්වහන්සේ බොහොම ගෞරවණීය කෙනෙකුට ආදරය ඇති වුණා මේ විදිහට කෙරෙනවා. නාමංච සාවේති නම ප්‍රකාශ කරන මානත්තද්දාහං භෝගෝතම් මානත්තද්දාහං භෝගෝතම් භජෞතමේ මම මානත්තද්ද මම මානත්තද්ද. අතකෝසා පරිසා අබ්බුත චිත්තජාතා අහෝසි සමහර පොත්වල වෙන වචනයක් තීන්දිට තියෙන ඒ පිරිසට පුදුම හිතුන අච්චරියම් වතෝ අබ්බුතම් වතෝ මේක හර්ම ආශ්චර්යයක් අබ්බුතම් මේකෙන් වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. අයන්ති මානත්තද්ද බ්‍රාහ්මනෝ මේ මානත්තද්ද බ්‍රාහ්මන නේව මාතරං අභිවාදේති අම්මට ගරු සම්ප්‍රයුක්තත් නැහැ. එන පිටතරං අභිවාදේති පියාට ගෞරව සම්ප්‍රයුක්තත් නැහැ. එන ආචරියං අභිවාදේති ආචරියං තමන්ගේ ගුරුතුමාට ගෞරව සම්ප්‍රයුක්ත හැසිරෙන්නේ නැත්. නැදෙට්ට බහතරන් අභිවාදී ඒ වැඩිහිටි සොයුරුසෝරියන්ට නැත්නම් සොයුරන්ට පවුල වැඩිහිටියන්ට ගෞරව සම්ප්‍රයුක්ත නැහැ. අතච පන සම්මනී ගෝතමේ එව රූපම් පරමනි පච්චාකාරං කරෝ තේුණාට මේ ගෞතමයන් වහන්සේ ළඟ මේ ශ්‍රමණ ගෞතමයන් ළඟ පුදුම විදිහට මේ ඇත්තා මේ ගෞරව සම්ප්‍රයුක්ත හැසිරෙයි. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ බ්‍රාහ්මණයට මෙහෙම කිව්වා. අලම් බ්‍රාහ්මණ දැන් ඇති බ්‍රාහ්මණය දැන් ඇති කුට්ටේහි නැගිටින්න. සකියාසේ නිදිසි තමන්ට ඉඳ ගන්න තියෙන තැන ඉඳ ගන්න. යතෝමයි යතෝ තේමයි කිත්තම් පසන්න. මා ගැන ඔබේ දැන් සිත පැහැදුනා. ඒ ඇති දැන් වාඩි වෙන්න. එතකොට මානත්ත බ්‍රාහ්මණ කලින් හිටගෙන ඉන්නේ සකේ ආසනෙ නිසීදීවා තමන්ට නියමිත ආසනෙට වාඩි වෙලා භාගිතුන් වහන්සේට මේ ගාථාවකින් උන්වහන්සේට කිව්වා. චේසුන මානං කෛරාත කාගි ළඟද කා ඉදිරියේද මං මා වගේ කරා නැතිඳුන් චේසු චස්ස සගාර කා කෙරෙහිද මා ගෞරව සම්පූර්ණ වෙන්නෝ චස්ස අපතිචාසු මම ගෞරව සම්පූර්ණ ලෙස හැසිරිය යුත්තේ කා ළඟද චස්සු සාදුසු පූජිත කා ළඟ කවුද මා විසින් පූජනීයත්වයෙන් සැලකිය යුත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාතරි පිතරි චාපි අම්මා තාත්තා දෙන්න අතෝ ජෙත්තම්මි බාතරි තමන්ගේ පවුලේ වැඩිහිටි සහෝදරයන් ආචරියේ චතුත්ථම්මි තමන්ට යමක් උගන්න ගුරු තේසු මානන්න කෛරාත ඒ ඇත්තන් ළඟ තමන්ගේ ලොකුකම පෙන්වන්න එපා. මං මේ තේරෙන බසින් කියන්නේ හොඳද? බුදුහාරි වචන පාචී ඉන්නේ කියලා අපි දන්නවා. තේසු අස්ස අගාරෝ චක්කේසු අස්ස සගාරෝ එයත්න් ගැන ගෞරව සම්ප්‍රයුක්ත වෙන්නේ. ත්‍යස්ස අපචිතාස් එයත්න්ට පූජාහර ලෙස ගෞරව අගය කළා හිතන්න. ත්‍යස්ස සාදුසු පූජිතා එයත්න්ට හොඳට පූජා කරන්න. එචං ගෞරවයි. අරහන්තේ සීති භූතේ ඒ වගේම ලෝභ දෝෂ මෝහ කියන දේවල් නැති කරගන්න තමන්ගේ හදවත සිහිල් කරගන්න. කත්ත කිච්චේ අනාසවේ භාවනා මාර්ගයේ කරලා අවසන් වේ. අනාසවේ ආශ්‍රව කියන ඒවා නැති. ආශ්‍රවය සම්මතයි නැත්නම් නිහච්ච මාන අසද්දු මානේ කියන එකේ සතුබාවදාර පැත්තකින් දාලා කඩලා දානවා. අත්හද්දු දැඩි බව අයින් කරලා තේ නමස්සේ යනුස්සරේ ඒ අත්තන්ත ගෞරව සම්පූර්ණ දොස් නිදිර නමස්කාර කරා යන් ඒවන් මුත්තේ මානසද්දු බ්‍රාහ්මණය කඳුවත්තන් ඒකද හෝච මෙන් කීබාන භාග්‍යතුන් වහන්සේට මානසද්දු බ්‍රාහ්මණය කිවමෙන් අභික්තම් සම්බුතෝතම භාග්‍යවතුන් වහන්සේ මොහොඳයි අභික්තක කිංචරයක් නෙවීව අපි කියන සීයතා භූතෝතම නික්කුජිතං කුජ්ජය කියන්නේ යසිතුන් කරපු කලයක් විතර කළා වගේ මහත් විද්‍යාවක් අරලා පින්නවා වගේ ඒ වගේම පහනක් පත් කරනවා කියන අන්ධකාරින් දැන් මේක දකින්නට ඒ විදිහට බුදුදහමේ ධර්මයේ මට කියලා දුන්නා උපාසකම් මම භාවෝතුමෝ ධාරේතු මා ඔබ වහන්සේගේ සමීපස්සේ වශයෙන් අද පටන් දරන අද සංගේ පාන් පිටන් සම්බන්ධක මගේ පණ තියෙන අද දෙඳලා පණ තියෙන ඔබ වහන්සේව සමහිතිය කියන කැටි ඔබ වහන්සේගේ ජීවිතේ පූජා කරන කෙනෙක් කැටිට ඔබ වහන්සේට ජීවිතේ බෙන් කරපු කෙනෙක් කැටිට මා බාර ගන්න කියලා බුදුරජාණන් වහන්සේට කියත්තකි. මේක තාම කීකින් මානසත් සූත්‍රය අපි සාකච්ඡා කරමු. මාන ගැන කතා කරන්න පුළුවන් දේවල් තියෙනවා මෙතෙන්දි විශේෂයෙන් කිව්වේ තමන් මාන කියන වචනේ මෙතෙන්දී ආවේ මාන කියලා කියන්නේ තමන් ගැන හිතාගෙන මොන විදිහකට හරි මඤ්ඤණා කියලා කි ඉමඤ්ඤණාව තමන් ඉහෙලට සලකා ගැනීම මෙතන ගන්න. අර්ථ අර්ථුනේ කම්පෑ කරනවා සසඳනවා කියන එකට වඩා. මෙතන මේ සූත්‍රයේදී මානසහද්ද කියුවේ තමන් අතිමානය සහ සීම. ඒ දෙක තමයි මෙතෙන්දී ඒ සමන්ගේ තමන්ගේ ජාතියෙන් තමන්ගේ ගෝත්‍රයෙන් තමන්ගේ සම්භාවනීයයෙන් මොනවා හරි ඉගෙන ගන්න දෙයින් අර ධර්ම සංගීතය කියලා තියෙන පේජින්ග විතරක් පස්සේ කතා කරමු. මෙතන මානසිකේ තමන් ඉහළට සිතා ගැනීම හද්ද කියලා කියන්නේ දැඩි බව. නොදුනති බව තමයි තාක්ෂි කියලා බුදු සරණයි ධර්මයේ අනිත්‍යතාව ගෞරව සම්පූර්ණ කියන්නේ කියන්නේ සත්‍යතාව කරන සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු සරණයි සත්‍යත්වන්නේ හොඳයි. අපිට ඊටමත්ම හොඳින් සූත්‍ර දේශනාවේ තිවිච්ච කාරණාවන්ය ආකාරයටම තේරුම් කරගන්න පුළුවන්කම ලැබුණා. දැන් මම හිතන්නේ අපිට තියෙන්නේ ඒ තේරුම් ගත්තා නම් ඒ සූත්‍ර දේශනා කියපු දෙයේ ඒ දේ අපි මේ අපි සාකරන්නා වූ කාර්යයට බලපාන ආකාරයට තම තමන්ගේ පෞද්ගලිකව කොහොමද බාධාවන් මේ පැත්තෙන් තියෙන්නේ කියලා හැඟීමක් තියෙනවා නම් ඒකට උපකාරයක් වෙන විදිහට සාකච්ඡාවක් කරන්න තමයි තියෙන්නේ. මම එහෙම කිව්වේ මොකද මානෙ කියන මාතෘකාව ගත්තන් පස්සේ විවිධ සූත්‍ර වලින් අරගෙන විවිධ විදියට වචන හරඹ වල දෙන්න පුළුවන්කම තියෙනවා ඇතිනේ. ඉතින් එහෙම නොකර ප්‍රතිපලයක් තමන්ට තියෙන විදියට ප්‍රශ්න වලින් අදහස් වලින් අපි සාකච්ඡාවකට එකතු වෙමු කියලා අර්ථනා කරනවා. මම මේ එක අදහසක් එක ප්‍රශ්නයක් මට ඉස්සෙල්ලා මෙලා කරගෙන යන්න කියන හිතුණා. දැන් මේ සූත්‍ර දේශනාවේ තථාගතයන් වහන්සේ කතනක කියනෝනේ අවසානයේට කාටද මේ ගෞරව කරන්න ඕනේ කියලා මානෙ නොකරන්න ඕනේ කියලා කියව තත්ත්වෙන් කටයුතු කරන්න කියන පස්සේ කියනෝනේ මව සහ පියා කෙරේද මේ තමන්ගේ දෙවි සහෝදර කෙරේද අදුර ගුරුවරයා කෙරේද කියලා. ඒතර මව පියා සහෝදරය කියන අය නම් අපි යම් කෙනෙකුට පාස්වෙන් හඳුනා ගන්න පුළුවන්. මේ ගුරුවරයා කියන කට කවුද කියන දේ හඳුනාගන්නේ කොහොමද කියලා හේතුව මම අහන්නේ ලොකු තව ගුරුවරයෙක් ගැන කතාවකට යන්නට වඩා අපේ ජීවිත කාලය පුළ නොයෙකුත් ගුරුවරු ඉන්න ඇති. අපිට ධර්ම මාමත ගැන ගුරුවරු ගැන කල්පනා කරා වුණත් එහෙම නැත්නම් අපි පුංචි කාලේ ඉඳන් අපිට අධ්‍යාපන ලබා දුන් ගුරුවරු හිටියත් ඒ ගොඩක් හිටියා. විශේෂයෙන්ම ධර්ම මාමතේ ඉන්නකොට අපිට පහු කරගෙන ආපු ගුරුවරු ගොඩක් ඉන්නේ ඇති. එතකොට මේ ඒ ගරුත්වය එහෙම නැත්නම් ඒ දේ ගැන කතා කිරීමේදී සමානලාට අපි අතින් අඩුපාඩු වෙන්න පුළුවන්. මේ කාරණාව පැහැදිලි කරගන්න මේ මා දැන් නිවර්දී කියලා හිතා ඉන්න ගුරුවරයාද මගේ ගුරුවරයා නැත්නම් මට කවදා හෝ මං හිතියානම් යම් සිතන ගෙතින් මා උත්සාහ කරපු කෙනාද ගුරු කෙනෙක් කෙනත් ගුරුවරයෙක්ද එයා මම දැන් වැඩිපුර පරිහරණය නොකර වුණත් එහෙම දේවල් මං හිතන්නේ අපි කාට කාටත් ප්‍රයෝජනවත් වෙයි. තථාගත මාසේ එතනදී අපිට කියලා දුන්නා මේ මව පියා සහ දෙතු සහෝදරින් කෙරෙහි ගෞරව කිරීම අවශ්‍යයි කියන කාරණාව. එතකොට මම කිව් මම යුතු කරේ මව පියා දෙතු සහෝදරයෝ අඳුනා ගන්න පුළුවන් වුණත් මේ ගුරුවරයා කියන දේ අඳුනා ගැනීමේදී ගැටලුවක් තියෙන්න පුළුවන් කෙනෙකුට කියලා. ඒ මොකද ගුරුවරයා කියලා කිව්වම ධර්ම මාවතේ වුවත් අපේ පෙර අපිට වෙන අධ්‍යාපනයේදී උදව් ගුරුවරයෙක් ගත්තා වුණත් විශාල පිරිසක් ඉන්න පුළුවන්. විශේෂයෙන්ම ධර්ම මාවතේ ගත්තන් පස්සේ අපි ගුරුවරයෙක් ගොඩාක් පහු කරගෙන ඇවිල්ලා තියෙනවා. එතකොට මේ මෙතෙන්දි මේ අපිට සමහරවිට මේ ගුරුවරයා කියන්නේ මේ දැන් තමා නිවර්දිය හිතාගෙන ඉන්න කෙනා ගුරුවරයා හැටියටත් අනිත් අය වගේ අපි ඉගෙන ගත්තා වුණත් ඒගොල්ලන්ට වඩා ඉස්සරහට අපි ගියාම හෝ එමනම් එතන වැඩ දෙකක්න් පස්සේ එතන අයින් කිරීම තුළ ඒ ගෞරවත්වයේ අඩුවීම සිදු වෙන්න පුළුවන්. එය මේ ගමන සත්‍ය අවබෝධ කරගන්න උත්සාහ කරන පුද්ගලයාට බාධාවක් වෙන්න පුළුවන්කමක් තියනවාද කියන කාරණාව ඉස්මතු කරගන්න කැමතියි. මොකද ප්‍රායෝගික තත්ත්වයන් තියෙන නිසා. ඒ නිසා මම ඒ කාරණාව පැහැදිලි කරගන්න කැමතියි වෙනත් තැන්වලට යන පෙර. ලොකු සාකච්ඡාවක් ඇති වෙන්නේ කෙටියෙන් අපි එකට පිළිතුරක් හොයාගත්තොත් මම සත්‍යතුමාට මෙහෙම වෙනවා සත්‍යතුමානේ ඒක සාකච්ඡා ඒක කොටස් වලින් යන්න පහසුයි. සම්මා සම්බුද්ධ සරණයි මා තේරුම් ගත් පරිදි මම කියන්නේ ඔබතුමා කියු සියල්ල ආගන්නේ ද මානසද්ද කියන වචනේ අපි කතා කරන්නේ ඒ අනුරූප මාන සංයෝජන ඒකම නෙවෙයි ඒකම නෙවෙයි මේ සියමාන කියලා කිව්වේ ඒ ඒක ආවහ අපි ඒකේ දය වචනේ තමයි දැන් අපි බුදුරජාණන් වහන්සේ ගැන අර සරණගති කියලා කියන්නේ සරණංගතන් කියන සරණගති අපි බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ සරණගති කියන්නේ වහන්සේ කියන දේ තමයි මේක ආධ්‍යාත්මික වචනෙන් තේරුම් ගන්නට වෙනවා මං ආත්ම නිවේදනයක් කරනවා දැන් මේ මානසත්බ්‍රාහ්මන කලාව ආත්ම නිවේදන කියන වචනේ කියන මගේ පැවැත්ම උන්වහන්සේගේ ධර්මයට උන්වහන්සේම බාර කරන. ඒ සරණගති එහෙම කියාගත්තහම ඒ මාර්ගෙ මං විතර නෙවෙයි මේ පෘථිවියේ දැනට මත් මනුස්ස ලෝකෙක ඉන්නේ මේ පුංචි පෘථිවියේ ඉන්නේ. ඒ පුංචි පෘථිවියේ ඉන්න තවත් මේකට අහුම්කන් දීලා මේ පාලේ නොදැන ගත්තා. මාසා වැදගත් මේ ධර්ම මාර්ගයේ විශේෂයෙන් පංච උපාදාන සංදයන් ඒ වගේම දුක්ඛයන් ඒක දුක් බව විචාන්ත දුක් අනත්‍යයන් චතුර සත්‍යයන් ගැන කියලා දෙන එක එක්කෙනා ඉන්නවා ඒක කියනකොට ඒ ගෞරව සම්ප්‍රේ සිතිවිලි ඇති වෙනවා දැන් අර මේ සතියේ මම රූප ගැන ඒක විශ්මිත දේශනයක් ඒ බෞද්ධ භික්ෂුතුල බොහොම ඇතුළත දකින්න පුළුවන් ඒ වගේ දැන් ඒකට ඒ එතනදි තමන්ට ඇති වෙනම ගෞරව සංජේතනාව පාලි වැරදුනා ඒ සමහර භාෂා වචන වැරදුනා කවුද කියලා මුදන ගත්තා ඒ කුජේලයා කවුද කියන එක දන්නේ නැහැ කොහොම කියන්නේ කියලා දන්නේ නැත්නම් උරු සම්පූර්ණ කියලා ඒ අර දැන් අර මානසික ජීවි අන්ධකාරී වාතයල පදිව සඳහාරි චක්මන්තු රූපන් දැක්කින් කියලා මේ ඇසතු රූප දැක්වා කියලා මේ පහරපත්තු කරනවා ඒ වගේ ඒ කියන ඒ වගේ අපිට පත්තු කරනවා මගේ ගෞරවණීය සම්භාවනීය මේ නොන්සෙල්ෆිෂ් දුරේක්ෂී සමගී වාසික ජීවි විශේෂයෙන් හිතලමුද මේ ඇක්කිව්වා මං මේ ගුරු මං දේශනා කරන්න කියලා දෙන්නේ කාටවත් නුපුත් බලාපොරොත්තු වෙන්නේ හරියට කෑම මේස මං වෙලා කෑම මේස තියෙනවා මම රෙසිපිය දැනගත්තා ඊව කෑම වටුළු හදන හැටි දැනගත්තා කෑම හදලා තියෙනවා එක එක වර්ගී කෑම මේ උඩ තියලා තිනවා බඩගින්න ඇත්තවිලා කන්න බඩගින්න කියනකොට කොහොමද තමන් කන පිටේමක් කනවා ඒක හොඳ දෙයක් කතාවක් කියන තුබන්චි ඒ වගේ මේ අප ඉන්නේ දැන් මේ සංසාරේ ඉන්න නිවා ගන්න අපි මේ ධර්ම බඩගින්න අර සම්පූර්ණ සතියේදී සෙනෙහෙදී භික්ෂුන් වහන්සේ කිව්වා දැන් මේකෙන් තව දැන් අපි මේකත් ගන්නවා කියන අදහස ඇවිල්ලා තරක් කතා ගන්නවා නේද දැන් ධම්ම සංගීමේ සීමාන කියන තමන් ඉහළා කියලා හිතා ගන්නකොට හිතන ඉති තියෙනවා තමන් කරන අධ්‍යාපනය අධ්‍යයනය සම්මායතනිනවා සිප්පායතනිනවා ඒ කියන තමන් ඉගෙනගත් විශ්වවිද්‍යාලය තමන් ඉගෙනගත් ශාස්ත්‍රයන් තමන් ඉගෙනගත් විද්‍යාඥාන තමන් ඉගෙනගත් විද්‍යා ශිල්ප සුති තමන් අහපු බහුසුත භාවයෙන් සපටි භාවයෙන් අනිත් එක්කන වල මට මෙදි තේර කියනකොට මේ ගන්න පුළුවන් අඤ්‍යතරඤ්‍ය තනිනවා මොනවා හරි දෙයකින් මානං ජප්පේ තමන් ගනි හැදී සම්පූර්ණ නිබ්බාන ප්‍රතිසංයුත්තේ ගමන් මාර්ගයේ වෙන්නේ මම මගේ අර සරෙන්ද කියන වචන මම පාවිච්චි කරා ඒ ලංකාවේ පොදු ජන සමාජයේ ප්‍රපාචන වචනයක් නෙවෙයි ඒකේ විද්‍යත් තේරුම් ගන්න දෙපා ආත්ම නිවේදනයක් කරනවා මම මගේ ජීවිතේ පවර්ලා තියෙන ධර්ම මාර්ගයේ තියෙන හොඳ ධර්මයක් වලින් දෙන්නේ එතනම ඉගමු සම්පූර්ණ එකින පුජ්‍යලයා යන ගෞරව සම්පූර්ණයි එක් තම එක හොඳ දෙයක් ඒකයි අර මේ බුදුරයාගෙන මේ ගෞරව සම්පූර්ණ දෙකල බුදුහාම කිව්වේ මෙහෙම මාන කරන් දෙපාය මාන කියලා කියන තමන් ලොකු වෙඩි හිතා ගන්නව ලොකු බන් නයින් කරා ඒත් සංගෙන ගෞරවය ඉතිකර ගන්න ඇත්තෝhari ඇක්ටිව්යි සම්බුද්ද තම ධර්ම මාර්ගය මා අපි දන්නවා කියලා කියන්නේ ඇත්ත නෙවෙයි. සමහරවිට එහෙමත් අපිට මෙච්චරම් මිතුරයන් හම්බ වෙනවා. ඒ එහෙම නෙවෙයි. එහෙම ඇත්තන්ගෙන ඒ වෙලාවට මේ විශ්නත් පිළේ ටිකක් පෙන්වන්න වෙනවා. එහෙම නෙමෙයි අනුසාර කවුරු සම්පූර්ණ සමහර ඇත්ත මේ තේරෙනවා. ඒකෝර තේරෙන්නේ මේ මාර්ගයන්ට ඕන මට අත්වල වැදගෙන යන්න පුළුවන් වන්දනා ගමන යන්න පුළුවන් කෙනෙක් කියලා. එක බස් එකේ යන්න පුළුවන් කෙනෙක් කියලා එකන විදිහට එනකොටම ගෞරව සම්පූර්ණ. මාහි හිතන දරුවක් මහත්මා කතා කියලා යන්ස වින්දති කියලා සම්මා සම්බුදු සරණ තව ඉන්න කල්යාණ මිත්‍රයන් කියන්න. බුදු සරණ නිසා. බුදු සරණ සත්‍යතුමනි සම්මා සම්බුදු සරණ එන. ඉතින් ඒ විදිහටම කල්පනා කරනකොට යම් මට ප්‍රතිතුමා පැහැදිලි කරනකොට කල්පනා වුණා යම් යම් අවස්ථාවල මේ සාකච්ඡා මණ්ඩපයේදී මම කියනවා මේ වෙනත් ගුරුවරුන්ගේ නම් එහෙම වෙනත් දේශකයන් වහන්සේලාගේ නම් එහෙම සඳහන් කරන්න එපා කතා කරනකොට කියලා. ඒක මම දැන් හිතලා බැලුවා මම ඒ වෙලාවේ තිබිච්ච මගේ මනස මොකද්ද කියලා. ඇත්තටම ඒ වෙලාවේ තිබුණේ නම් ඒ උන්වහන්සේලා කෙරේ ගෞරවයක් හින්දා කියපු අවස්ථාවල් බොහෝ විට මොකද උන්වහන්සේලාට හානියක් වෙයි කියලා මේ ඒ වගේ සඳහන් කිරීම තුළ. එහෙමම හිතුවට සමහර අවස්ථාවල මට කල්පනා වෙලා තියෙනවා සමහර අවස්ථාවල මම කියලා තිනවා ඒක සමහර බුද්ධලෝ හැමෝම නෙමෙයි සමහර අය විවිධ ස්වාමීන් වහන්සේලා ප්‍රොමෝට් කරන වගේ අපි වැදගත් දන්නේ නැති එහෙම කියන අවස්ථාවල මම කතාව කියලා තිනවා. වෙයි එතකොට මම මාත් තිබිලා තියෙන අර ස්වාමීන් වහන්සේගේ කෙරේ ගෞරවයක් නෙමෙයි මං හිතන්නේ. ඉතින් එහෙමත් තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ හිතේ ඒ වෙලාවට ක්‍රියාත්මක වීම තමයි මං හිතන්නේ අපි දකින්න ඕනේ සමහර වෙලාවල ඒක එතන මානයක් හින්දා නෙමෙයි කියන්න පා කිව්වේ. නමුත් ඉතින් අර උන්වහන්සේලා දුන්න ගෞරවයක් හින්දා නම් නෙවෙයි ඒ සඳහන් කරන්නේ. එහෙමත් අවස්ථාවක් තිබුණා. ඉතින් ඒ නමුත් දැන් අර සත්‍යතුමා දැන් අර පසුගියදා අපි ගුවන් මේ සවන සිල්සෝස්සේ ප්‍රචාරය කළේ ඔව් මම කිව්වේ දැන් පසුගිය දසුමානේ අපි ප්‍රචාරය කළා පූජ්‍යපාද කොත්මලේ කුමාරකස්වාමුගේ දේශනා මාලාවක. ඉතින් සත්‍යතුමා දැන් යාගේ කමින් කතා කරා. ඉතින් සමහර වෙලාවට මේ ලක්ෂණය නැති වෙන අවස්ථාවක් තියෙනවා සිත තුළ. සමහර අවස්ථාවල අපි යම් කිසිවන් වහන්සේ කෙනෙක් හෝ වෙනත් දේශකෙක් කියපු දේවල් අපි ප්‍රකාශ කරනවා නොහරි නිකන් අපේ අදහස් වගේ අපිට තේරුණා වගේම ප්‍රකාශ කරන අවස්ථාවලුත් තියෙනවා. එතකොට ඒ ගෞරවත්වයක් නැතුව එතකොට තමන්ගේ මානෙ ඉස්මතු වෙන තත්ත්වයක්ද කියන කාරණාවනොත් ඉස්මතු සාකච්ඡා මණ්ඩපයට මම ඉදිරිපත් කරන්න කැමතියි. ඉතින් මේ තමන් කෙලම තුලම බලන්න උත්සාහයක් මිසක් වෙනත් අයට පහර ගහන්න කියන කතාවක් නෙමෙයි මේවා. අපි අපිම බලන්න උත්සාහ කරන කියන දේක තමයි මේවා අපි මේ යොමු කරන්නේ. මම යොමු කරන්නේ හොඳයි සමා වෙන්න වරදක් හිතරිදීම සිදු නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි එහෙනම් මම කල්ලාන මිතුන් දෙමු වෙනවා මේ සාකච්ඡාවට එකතු වෙන්න. ડોક્ટર මාදුම ඔබතුමාට. හැමෝටම සම්මා සම්බුද්දසරණයි. මම හිතන්නේ අපි බොහෝම මේ ප්‍රතිපදාවට ගොඩාක් විස්තර කරන බින්දුවම වගේ තියෙන ගොඩාක් අඩුවක් මේ මාස්තිකාව පිටසක් කරන්න යනගෙන ඉගෙන සමාව වෙන්න මේ බොහෝම මම ඉගෙන ගොඩක් දරු කරනවා මොකද අපි කතා කරන මාස්තිකාව මොන්ටිසෝරි ගෝරේ අපිට වචනයක් හරි කියලා තියෙනවා නෑනම් පොදු කරන තියෙනවා නම් යුනිවර්සිටි එකේ ඉන්න ප්‍රොෆෙසර් එක ඉන්නකොට උනස් දෙන්න එකතන ආවොත් අපි අර මොන්ටිසෝරි ගෝරේට දන ගහන මේ මදින පුළුවන් හැකියාව අපිට ගිහිලා නැහැ. හැබැයි සමුගමනදී අපි මොන එකක්ද කියන්නේ ඒක ආවන්ති වේසරන්නේ ඔබ කියන්නේ ධර්මය යනකොට අපිට ඒක කරගන්න බැරි බවක් අපි හැමෝටම කියනවා මතක් තියෙනවා. ධර්මය යනකොට අපිට දැරට ධර්මය කියන ආචාර්ය ගුරුවරයා ඉන්නකොට ඉස්සර අපිට ධර්මයේ වචනයක් හරි කියපු කෙනෙක් දරු කිරීමේ පොඩි විචිත මම ගැන කතා කරනකොට මට ඒක මතකයි. අපි හැමෝම තමන්ගේ හදවත් වලින් ඒ ගැන පිටර බලන්න දෙන්නවා. මම හිතන්නේ ඔතන ඇත්තම මම දකින්නේ අපේම ඇතුළම තියෙනවා. හැමෝම කියන්නේ අර ඇතුළේ තමන්ගේ කොහොමදමයි තමන් අවශ්‍ය ගන්න කියන අන්න එකම තමයි ඔය දේ මම දකින්නේ. මේක ටිකක් ගැඹුරට හිතලා බැලුවොත් අපිව තමයි ඒ ජීමා කිරීම කරන්නේ. තමන්ගේ දැන් ඉන්න ගුරුවරයා මෙහෙම හිතයි මෙහෙම කරයි කියන මේක කියන්නේ අපේම හිතේ. ඒ උත්සමයම හිතේ හිතේ නෙවෙයි. අනේ ඒකත් පොඩ්ඩක් පසුබිම් තියාගන්න. අපිම හිතලා අපිම ඒ දේවල් ඉස්සරහට ගන්නවා මිස ඒ මොඩිසෝරි ගුරුවරයාට ආවත් කියන්නේ අපි හිතන්නේ අපි දැන් ඉන්නේ යුනිවර්සිටි ප්‍රොෆෙසර් ගාවත් නැහැ ඒක. අන්න ඒකත් පොඩ්ඩක් අපි හිතලා බලන්න ඕනේ. මේ අපේ තියෙන කුමකන්දන් තමයි අපි මේ අවශ්‍ය ගන්න අපි මේ මොනවද මානින් නැහැ. අනිත් එක තමයි මෙන්න මේ මානය කියන එක. මානය කියන එක මම කියන්නේ හැමෝටම අපි සාමාන්‍යයෙන් දැක්ක හැමෝටම කියලා මම කියන කතා කරොත් මටත් මානය අති විශාල ඉතින් කියනවා. ඒ කියන කව මෙන්න මේ ධර්මය අපි ජීවිතේ කතා කරා වගේ අර කෝපය ඉතිරිලා හින්දා තව ටිකක් ධාන්න බැරි වෙනවා වගේ මේ මානය අඩු කරගන්න අපි දෙයක් රිසීව් කරන්න. ඒ මනුස්සය කියන දේ ඒ ඇත්ත අනිත්‍යකමගේ ඒ අදහස අපිට ගැළපෙනවද නැද්ද කියන එක අපි කම්පැරිසන් එකකින් අපි කරගන්නක අපිට අවස්ථාව මේ එහෙම කම්පයක් කරන්නේ නැතුව මෙන්න මේ කියන දේ අපිට අහගෙන ඉන්න තරම් අපි නිහතමානී වුණොත් ඉවසුව මෙන්න මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම යනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි ඕනම කෙනෙක් කියන දෙයක් හෝ තමන්ට කරන දෙයක් හෝ අපි සලායතන වලින් අපි ගන්නෙ නැතුව ඉන්ද්‍රිය ධර්මයන් සද්ධාවිදේ සමාධි ප්‍රඥා තුළින් දිහා බලන්න තමයි පටන් ගත්තොත් ඒ පටන් ගන්න මොහොතේ පටන් ඒ කොලාපන් කියන ගතිය අපි අපේ කතාවක් ඇතුළෙන් හදා ගන්න එක නතර වෙන්නේ අන්න එදාට. ඒ නිසා ඊතර මානසික ගන්න ඉන්ද්‍රිය ධර්මයන් ඒ කවුරු හරි කියන දෙයක් හෝ කවුරු හරි තමයි හිතන දෙයක් හෝ ඒ ගැන ආයි නාම රූප හදාගෙන දුවන්නේ නැතු ඒක ඒදී ඒ සංස්කාරය එතන සිදුවීම මේ මාන්‍ය අඩු කර ගැනීමට ලොකු ලොකුණක් වෙනවා. මොකද අපි හැම වෙලේම මේ දේ කන්දෝ නොකන්දෝ අපි ඇතුලේ ලොකු කතාවකට යනවා. මේ මොනවා හරි අපිට දෙයක් වෙනකොට මම දැන් දන්න කෙනෙක් මට මෙහෙම කීම වැරදී ඔය ඔක්කොම එන්නේ අපේම තියෙන අපේම මේ අපි උසස් කරගෙන අපි මේ මෙහෙ කරගෙන තියෙන මම දැන් ධර්මය දන්න කෙනෙක් මේක වැරදි මේක හරි අපි මොනවා හෝ ධර්මයට අවුරුදු කෙනෙක් වැරදියට කියනවා හෝ Tamanth අනුමත නොකරන තත්වයේ කතාව ගියත් අපි ඒ අපි හොඳට හිතලා බලන්න ඕන මේ මනුස්සයාට මේක දැන් මේ මොහොතේ කීම තුළින් මම සංස්කාරයක් හදා ගන්නවා ඒ සංස්කාරය හදායි මට මේ මනුස්සයාට කන්වින්ස් කරන්න බැරි නම් මම මේ සංස්කාරය හදාගෙන යා ඒ තුන් සංස්කාර හදාගන්නේ නැතුව ඉන්න පුළුවන් හැකියාව මට මේක කන්වින්ස් කරන්න හැකියාව නැත්තම් ඒ මනුස්සයාට මම නිහඬව සිටීම ඒකේ ඇති වෙලා නැති වෙලා යනවා මිසක් මේ දේ තුලින් මම සංස්කාර හදාගන්නෙත් නෑ කාට හරි සංස්කාරය හදලා දෙන්නෙත් නෑ මට කන්වින්ස් කරන්න පුළුවන් හැකියාව නැති බව මට තේරෙනවා මම නිහඬව ඉඳීම හෝ ඉවසා දරාගෙන මේකත් අවධාරී ඉවරද යනවා කියලා හිතාගන්න එක තමයි මම දැනට කරන්නේ. ඉතින් මම හිතන්නේ ඒක නෙමෙයි සොලියුෂන් එක. හැබැයි මම හිතන්නේ අපිට යම් ප්‍රමාණයකට මේ අපි දන්නවා අපි මේ කරනවා කියලා මම ගැන මම මේ කතා කරන්නේ කිසි කෙනෙක් නෙමෙයි. ඔන්න ඔය තත්වය අපිට ගොඩාක් දුරට මේක මේ අපි මේ ජවනිකා තලයට ඇවිල්ලා වේදිකාවට ඇවිල්ලා මේ දෙයක් මේ ඉගෙනගෙන අපේ වැඩක් කරගන්න මේ ආපු වෙලේ ජවනිකාවේ වෙන වෙන කාලවලින් අපිට මේ වෙලා මම තමයි දුක්කා මම තමයි එහෙම අපිට හිතන අවස්ථා තියෙනවා මම තමයි ධර්මය දන්න කෙනා හරි මේ කියන ඒ දේවල් ඕව යටපත් කරගෙන තමන්ගේ වැඩ තමන් කරගන්න අනුන් නිසා තමන් සංස්කාර හදන්නයි තමන් නිසා අනුන් සංස්කාර හදන දේවලුයි අනු කරගැනීමම තමයි මේ මාන්නේ අනු කරගන්න බොහොම උපකාරී විදිහට තමයි මගේ නම් දැකීම මම අරිස්තුතිලා කියනවා මොනවාරි මම කියපු දේ යම් අනුමෝදයක් කරන අදෝනාන ලබ්ධාගතා කරනවා මම අරිස්තුතිලත් ඉගෙන ගන්න කැමති ඒක නෑ ඒ නම් මගේ මාන්නේ මුකුබරිනවා මම ඒක අධිප්‍රයන්න අධිෂ්ඨාන කරලා තියෙන්නේ හැමෝටම සම්මා සම්බුදු සරණයි සම්මා සම්බුදු සරණයි ડોક્ટર මාදව හොඳයි ડોક્ટર මාදව අපි දන්න බොහොම හැඟීමෙන් තමයි ගැන තමයි කියන්නේ නමුත් සමාජලට පුරුද්දට අපි කියන වචනින් කියවෙනවා ඒක පුරුද්දට අපිට වචන යම් යම් දේවල් කියවෙනවා ඒක එහෙම තමයි නමුත් අපි කල්යාණ මිත්‍රෝ බලමු තමන් ડોક્ટર මාදව කිව්වා වගේ මේ තමන්ගේ කාර්යයක් කරගන්න මේ අපි යොමු වෙලා තියෙන්නේ ඒ නිසා තමන් මම ප්‍රදනම් කරගෙන තමන්ගේම තත්ත්වයන් ගැන කතා කරලා අපි සාකච්ඡා ඉස්සරහට ගෙනියමු මම කැමති චිත්‍ර මහත්මිය ගැන ඒක දකින්න තමයි සාය කියන්නේ. එනේ අපි කොහේතර මේ වගේ නම් කතා කරත් ඇත්තටම සම්මුතිය දෙන්නේ නැහැ. අපිට තේරුම් ගන්න පුළුවන් නම් මේ මානේ කියන එක අපි කතා කරන හැටි වචනේ තිබුණේ නැති වෙන්නේ ඉතාමත්ම අවසාන කාලයකට පළේ ලැබෙන අවස්ථාවක වගේ කියන එක තමයි තේරුම් ගන්නෙ. ඉතින් ඒ නිසා මේ පැත්තේ ඉඳගෙන දැනට අපි අන්තිම තැනක ඉන්න තැන ඉඳගෙන අපිට මේ මනස තුල මේ මනස තුල මේක ඇති වෙනවා. මේ කියන එක දැක්කේ ඇත්තටම මේ එක තමයි අපිට තියෙන ලොකුම දේගම කියලා හිතෙනවා. මොකද අඳුම ගන්නනේ මේ මේ ඒක ඉස්සෙල්ලා හොස්සගෙන අවස්ථාවල් තියෙනවා සමහර වෙලාවට. නමුත් ඒකම ඇත්තටම මොකද මේ විදිහට කෙනෙක් තමයි තේරුම් ගන්න දැක්කකින් පමණක් ඒක සාමාන්‍යයෙන් කඩංග වශයෙන් නවත්ත ගන්න පුළුවන් වෙයි කියලා බැලුමක් යකට ගාවා කියන අදහසක් වගේ හිතට එනවා බැලුමක් පස්සට අද කරගෙන ඉන්නවා වගේ. නමුත් සමහරක් අවස්ථාවල නැවත හිතෝස්වන්න තියෙනවා. ඇත්තටම කියනවනම් මේ යම් කිසි දවසක සම්පූර්ණයෙන් අවිද්‍යාව නැති වෙනසු කියලා. එනකොට මේ මානේ මැනීම කරන්නේ මමත් එක්කනේ. ඉතින් අපි දන්නවා මේ සෝවන් කලයකට පත් වෙන මානසික ඒ තත්ත්වයට එනකොට තේරුම් ගන්න මම කෙනෙක් නෑ කියන ඒ තේරුම් ගන්න අවස්ථාව ඇත්තටම තරමකට ඒ අඩුවීමක් වෙනවා ඇති මානේ කොහොමද යටපත් වෙන්නේ කියලා යා මානේ තේරුම් ගන්න. මම නැත්තම් ඉතින් මරින්න කෙනෙක් නෑ කියන්නේ ඒක ඒ වගේ ඇත්තටම ධර්ම මාර්ගයේ යනකොට ඒක එක් අවස්ථාවේදී ඒවා අඩුවීමෙන් ගිහිල්ලා අවසානයේදී සම්පූර්ණයි. විද්‍යාව සුදු වෙලා තියෙන සම්පූර්ණයි. අනේ දැනට නම් මම ඔබතුමා ගාම ලස්සට පැහැදිලි කරන්නේ සූත්‍රයේ සම්පූර්ණම බැලුවේ දෙවියන් ඉන්න ඕනේ අප වෙලාවම කතා කරන මොකද මේ මානේ කියන්නේ පොදුස්සන වෙලාව දැක්කොත් පොඩක් අත්වසාලේ අක්ෂ ගන්න පුළුවන් වෙන පොදු සිහියෙන් යොන්සමන් කරගෙන ඉන්න උත්සාහයක යෙදෙන්න ඕනේ කියන එක තමයි තේරුම් ගන්න. හොඳයි, තේරුම් ගන්නයි. හොඳයි, මම ජයන්ත මහත්මයාට යොමු වෙනනම් ජයන්ත මහත්මයා ගමනේ කරන්නේ හවස්සන් කතාබස් කරන්නේ ඒ දේවල් කරනකොට තේරෙන යම් යම් අවස්ථාවදී යම් කිසි විදිහක මානයක් තියනවායි කියලා. හැබැයි ඉතින් අපි තේරුම් ගන්න ඕන දෙයක් දන්නවා. ඒ කියන්නේ අපි ඉගෙන ගන්නවා හැම පැත්තෙම. මෙතනදී කියනවා විශේෂයෙන්ම ගුරුවරයන්ට සලකන්න ඕනේ කියලා. ඇත්තටම අපිට හැමෝම ගුරුවරු වෙන අවස්ථාවක් තියෙනවා එදිනදා ජීවිතේ. මම කියන්නේ මේ ධර්ම මාර්ගයේ ගුරුවරු ගැන නෙවෙයි මම කතා කරන්නේ. අපි ධර්මවලින් පවා දේවල් ඉගෙන ගන්නවා. يعني අපේ අනුපාඩු විශේෂයෙන් අන්න අපේ සංස්කෘතියෙන් අපිට දේවල් දෙනවා ලොකු අනුපාඩු. ඒ කියන්නේ දැන් ශ්‍රී ලංකාව වගේ තැනක ගත්තාම අධ්‍යාපනයේ කියන එක දේවල් දෙනවා ලොකු වැඩක් තමයි. ධර්ම අධ්‍යාපනය නෙවෙයි සාමාන්‍යයෙන් උගස්කම කියන්නේ ලංකාවේ උගස්කම කියලා කියන්නේ තමන්ට කියන සහතික. මොකක්ද නැත්නම් තමන් කොච්චර දුර ඉගෙන ගියද කියනවා. ඒ වගේම වත්පුමුසක්කම. ඒවට තමයි අදීබිය. එතකොට අපි දැන් කෙනෙකුට තමන් ගැන අධිකව හිතා ගන්නව නම් ඒ දේවල් ගැන හිතනවා. මොකද ඒවත් මේ සමාජයේ වටනාකම් කියලා තියෙනවා. ඒවට අපි යොමු වෙන පැත්තක් තියෙනවා. මම යොමු වෙන පැත්තක් තියෙනවා කියලා මම කියන්නේ. ඒතකොට හැබැයි ඇත්තටම බලන්න ඕනේ අපිට මේ හැම දෙයක්ම ස්වභාව ධර්මයේ කියනකම අපේ පච්චල ගුණවලකන් දේවල් කියලා මේ මානෙන් කියන එකේ තියෙන දෝෂය වෙනවා. ඒ කියන්නේ වෙන එකක් තිය අපි මරණ සතිය කියනකොට ඒක වර්ණකරස් කියනවානේ ඉතිපස්සේ බුදු කරාතන් වහන්සේලා පව මරණයට පත් වුණා. ඒ වගේම කියන්නේ කිසිම දෙයක වටිනාකම කියලා දන්න දෙයක් නැහැ කියන එක අපිට මේ ධර්මයෙන් කියනවා. ඒ වගේම අපි එදිනදා ජීවත් වෙන සමාජ ලොකු මස්තන් ගන්න ලොකු උසස් නිරතල ධර්ම අවස්ථාවල ඉන්න කට්ටියට වෙන දේවල්. ඒක දකින්නකොට හිතෙනවා මේ මිනිස්සු මානය තම මානය කියන එක මොනවටද අහුවෙලා ඉන්නේ. කිසිම තීරමක් නැති දෙයක් හිත දවස් ඉන්නක මොකද මොනවද වෙන්නේ නැති අපි නැත්නම් මම ඇයි මේ වගේ දේවල් මම වටිනාකමක් දීලා මාව ඉහළට ඔසව ගන්න. සත්‍යයේ මාත් මෙතනම ඉනාල අසුත්කාන්තන පරබම්බනේ. ඉතින් අතන මානෙ කියන මට ඒ වචන දෙකක් මතක් වුණා. අසුත්කාන්තන කියන්නේ තමා උසස්කෝට සැලකීම. පරබම්බන් කියන්නේ අනිතා පහත්කෝට සැලකීම. ඉතින් මේවා කියන බව දැන ගැනීම තමයි මම හිතන්නේ පළවෙනි දේ අපි දැනගන්න ඕනේ මේ විදිහට අපි කියලා කියනවා කියලා. ඊට පස්සේ මෙදී නිරදක්ෂණ පස්සේ ටික ඉතලා මේ ගැන මැනේජ් කරලම තමන්ට පුළුවන් තරමට සාහන්තුරු වගේ ඉතිමන් මහත්යලා අපි අනුගමනය කරනවා නම් මේ උත්තරයට කිව දරදී රැඳයි කියලා අවුරුදු 7ක සාමනේර නම දෙන්න අපට ඒක ඔච්චර ගෞරවයෙන් ඉක බාර ගත්තා. ඉතින් එහම අන්නේ ඒ වගේ මේ පොළව සමානයි කියලා තරහන්න කියලා කියනවා. සමහරු මේ පොළවට කෙල ගහනවා ඒ පොළොම ප්‍රතික්‍රියාවක් දක්වන්නේ. ඉතින් අන්නේ වගේ අපිට ගන්න තියෙන උදාහරණ කියන්නේ හැමතැනම තියෙනවා. ඒ වගේම සබල් ධර්මයේ අපිට කියනවා ඔකේ කියන මේ මානෙන් කරක් නැහැ ඉතින් මේවා දැක මේවා දුරු කරගන්න උත්සාහය කියන එක තමයි අපිට අන්තිම අපි වෙන සිතුව ගන්න හැයි කියලා මම කියනවා එතන ඒක නිසි අන්තිමානික වෙන නැති කවමයි අපි මේ මානයට හේතු සිද්ධාත් බලපු හොඳයි දෙවන සරණ යන තමයි වොම්පින් සමගම මට සත්‍යත්වමාට යොමු වෙන්න කැමති මම සත්‍යත්වමානි දැන් අතරම මේ අපි ගුරු මානෙ ගැන මේ සූත්‍ර දෙසයි මානෙ ගැන අපිට කතා කරන්න පුළුවන්. අපි දැන් ගුරු වෙරෙකුට කරන ගෞරවය ගැන කතා කරමින් ඉන්නවා. ඒ කාරණා දෙකම සූත්‍ර තුලින් අපිට කතා කරන්න පුළුවන් මාතෘකාව වඩපත් උනා. මම හිතනවා මානෙ කියන එක යම් කෙනෙක්ගේ හිතේ තියෙන පක්ලේශයක් කියන ක්ලේශ ධර්මයක් හැටියට. එතකොට මේ ගුරුයාට සැලකීම කියන එක කරන්නව ක්‍රියාවක් නේ. එතකොට ඒ ක්‍රියාව තුලින් පිළිඹු වෙන්නේ මානයක් කියන தත්ත්වයේ තමයි තියෙනවද නැද්ද කියන එක වගේ දේ. නිසා අපිට හොඳයි මේ ගුරුයාට කරන ගරුත්වය ගැන කතා කරන එක. එහෙම නැත්නම් අපිට මානය ගැන නම් ඔය පොත්පත් වලින් හරි නොයෙකුත් විදිහට නොයෙකුත් දන්න දේවල් කතා කරගෙන ඉන්න පුළුවන්. නමුත් ඊට වඩා වැදගත් තමන්ගේ හිත ඇතුළේ ක්‍රියාත්මක වෙන විදිය බලනකොට ඉතින් මට හිතෙන සත්‍යත්වමානි මේ දැන් යම් කිසි දවසක අපිට කිසියම් කෙනෙක් ගුරුවරයෙක් බලන්න සමුදේ බලන්න අස්තංගමේ නිතරම දුක වෙනෙහි කරන්න කියලා මට එහෙම කිව්වා ගුරුවරයෝ ඉන්නවා නම් ඒ ගුරුවරයෝ සෝවාන් සකුදාගම අනාගාමි අය නොවත් මට ගුරුවරයෝ හැටියට මට සලකන්න ඕනේ හිතෙනවා මොකද ඒ කරපු පෙළඹීම මහත් විදිහට උපකාර වෙලා තියෙන නිසා වෙන්. ඉතින් සත්‍යත්වමානි මෙතෙන්දී මම කල්පනා කරනවා කිසියම් ගුරුරෙක් කෝ ගුරු වෙලියක් කෝ සුවන්වාස කෙනෙක් අපිට බොහෝ කාරණාවන් කියලා දීලා කියපු යම් යම් කාරණාවන් ප්‍රචාර කර අපිට අද වෙනකොට ඒවා තේරෙන්නේ නැතුව ඒවා වැරදි විදිහට තේරුම් අරගෙන තිනවා නම් අපි ඒ ගුරුගරුත්වය අපිට කියලා දීපු ධර්මයට තිබිච්ච ගුරුගරුත්වය තාමත් තියාගන්න වටිනව නේද කියන කාරණාව එය එහෙම ඒක ක්‍රියාවක් හැටියට කරනවට වැඩිය එහෙම තියෙන්නේ නැත්නම් ඒකෙන් පෙන්වන්නේ තමන්ගේ තෙන් තේනව මාන සහගත තත්වයක් ඉස්මතු තියෙන බව තමන්ට ඒ තුලින් අවබෝධ කරගන්න හිතාගන්න සිද්ධ වෙනව නේද කියන කාරණාව ඒ දෙකට අමතරව සත්‍යත්වමානි මේ සූත්‍ර දේශනාව යෝජනා කරනකොට මගේ හිතේ තිබුණා මේ තථාගතයන් වහන්සේ කෙරෙහි ඇති ගරුත්වය භක්තිය වැඩි කර ගැනීමට සඳහා තද සාකච්ඡාවක් යොදා ගන්න තියෙන වෙන්නේ නැති මේ තථාගතයන් වහන්සේගේ ගුණ පිළිබඳවත් අපිට තථාගතයන් වහන්සේ කෙරෙහි ඇති භක්තිය වැඩි කර ගන්නත් මේ සූත්‍රය උපකාර කර ගන්න පුළුවන් පැත්තක් තියෙනවද කියලා මේ මූලිකම වෙලාවේ මේ සූත්‍රයේ ඉදිරිපත් කරන වෙලාවේ මට ඒක තිබුණා. එහෙම පැත්තකුත් සත්‍යත්වම දකින්නද මේ සූත්‍රය තුළින් අපිට ඒ සාතුන් වහන්සේට ඇති ගෞරවයේ ඒ භක්තිය වැඩි කර ගන්න පුළුවන් පැත්තකුත් මේ සූත්‍ර දේශනාවේ කොහේව සැඟවි තිනවද මන්ද මට එහෙම හැඟීමක් ආව පළවෙනි අවස්ථාවේදී. සත්‍යත්වමට මේ නේද තේරුම් ගන්න. ඇයි අපි මේ පැත්ත තියන්නේ කියලා මට දැනෙන්නේ නැහැ. අපි කතා කරන්නේ මානක් යනනම් මාන තද්ද ගැන කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ ආශයානුසයානේ කියලා කියන්නේ මහන්සේ දන්නා ඒ පුද්ගලයන්ගේ මනස කොතනද තියෙන්නේ කියලා. එයාවේ අඥානී කිතුන සාමාන්‍ය ගුරුන්ටත් ඒක තේරෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒකෝටි ප්‍රකෝටි වාරයක් වෙයි පොත තේරෙන්නේ. ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අම්බලන්ත ආරයට ඉඳි හිටෙන්ටත් ඇත්තකින් සසර පුරුද්ද කියන එක නිසා වෙන්න ඒක ඒ ආධ්‍යාත්මිකව ලැබෙන ඉන්ටේෂන් එකක් තියෙන මොකක් ගුරු අපිට හම්බෙන්නේ එහෙමයි. ඒවා හොඳ සිදුවෙයි. හොඳ සිදුවෙයි. එතකොට ධර්මයා ඒ සාවත් නගරේ ජීවත් වෙන පටිවසති කියලා කියන්නේ ඉහි පදිංචි වෙලද සාවකාලික දාන ඇවිල්ලා ඉන්නවා කොහොම. එතකොට දැන් යාත සාරංචුනේ මේ බ්‍රාහ්මණී කියන. එතකොට අනිත්‍යා දන්නෝ එයා ගැන කියන්නේ ඉතිනේ ඇතු ඉති මෙයා සුදුමෝනේ මෙයා අම්මට වඳින්නේ වඳිනවා කියන වචන හොඳද ඔය අභිවාදන සීදී කියන්නේ නෙවෙයි. අභිවාදන සීදිස් කියන්නේ සිල් තුන් වඳිනවා නෙවෙයි අර නිද්දා සීදී කියන්නේ තොර සිල් තුන් දෙන්දා ගන්නවා නෙවෙයි. ඒ වගේ එයා අභිවාදන සීදී මිනිස්සෙක් නෙවෙයි. එතකොට ගෞරව සම්ප්‍රිත කොලයිස්ලා කතා බහ කරන කෙනෙක් නෙවෙයි. තාලොක්කේ කියලා ඉතාලි යාල ළඟට ඇවිත් කතා කරා. ඒක තමයි මානක් සද්ද කියන්නේ ඒකයි. අර මුදු කියන්නේ ඒකයි. මුදු ඒ ඊට පස්සේ අමති මාන. දස සංයෝජන මාන වලට අදපා දැන් මේක තිත් ගැලවෙනවා නම් මෙතන තියෙන්නේ අර තමන් ඉහළට ඉතාලට මත. මත් තියන මේ පාඩි මට තියෙන මම මේ ස්කෝලේට ගියේ මගේ අම්මා අප්පච්චි මෙහෙමයි. මගේ කාර්යභාරය මම නින් ලොකු ගියේ ඒක විදි තියෙන මිනිස්සු තමන්ගේ හිතනේ විදිය. ඒක දැන් නමස් වන්දිනකොට උනත් එහෙමයි. අපි සමහරට අපි වන්දනා කරන කාට හරි නමස්කාර කරනවා මේ ඒ නමස්කාරයේදී මම එයාට වඩා හොඳටම දිනවන කියන අදහසක් තියෙනවා. මේ වන්දනවත් ගන්න අධ දෙක විතරයි කියන්නේ වැරදි කියන පොතේ පිළිතින්නේ නැහැ. සීලවන්ත ගුණවන්ත මොනවාද එකක් කියනවා. එතකොට දැන් මේ මුසෙන් හරි සසඳන තමන් ඉලවලා. ඒ එතෙන්ද ආරම්භ කරනවා. තමයි මානය තමන් රැකගන්න යදා ගන්න පුළුවන් අනිත්‍යය තමයි විනාශ කරගන්න යදාන්න පුළුවන් කියලා. අර ආනන්ද හැමතුරට බික්කුනි සූත්‍රයේ ඉස්තර කෙරේ මානුන් නිසා මාන සම්බුද්ධෝ යං කා අනිසාරේ. මේකේ මානෙන් තමයි මේක හටගත්තේ. මානන් නිසා මානම් පහත් වෙනවා. ඒ අත්‍යකනාට සත්‍ය අවබෝධය කරන්න පුළුවන් වුණා මටත් පුළුවන් කියන ඒ මානෙ. ඒකට අපි කියමු අභිමානෙ කියලා. මේ රටපුරින් අභිමානෙ කියන්නේ මේ මානව අභිමානෙ මේ පුතන ඇචර් මහන්තලා කියන මහන්තලාට নমস্কার කරනවා. ආ මිහල ගිහිල්ලා ඒක කතා කරන්නේ. අපිට හිතන්නට දැන් මට හුඟක්තරා කියන්නේ අපි බලන රබුණාම අපි ඉහෙලා කියන්නේ ඒක මට මම වැටෙනකොට තමයි හිතෙන්නේ. ඒ මම දැන් හිතාගෙන ඉන්නවා මෙහෙම කෙනෙක් කියලා. එතකොට ඒක වෙන්නේ. එතකොට අර මානසිකව එහෙම හිතන්නේ. මම ඉහෙලා කියන්නේ මෙයා සාරන්තුනා සම්මන ගෞතම. එයා හිතන්නේ මම කියන්නේ සත්‍යකරනවා කියන මානසික සාධුතුන් පුදා වේවා. එතකොට එයා හිත මහත්යා පීසා. එයා කියනකොට මෙච්චර පීසක් යන්නේ මොකද දැන් අපි එයා හිතන්නේ බ්‍රාහ්මණාට මොනවද කියනකොට ඔක්කොම ඉන්න ඕනේ කියලා. එතකොට මෙයාට හිතුණා ගිහින් කතා කරන්න. කතා කරන්න මාත් යන්න බලන්න. ඉතින් රත්නම් කුමාරි තරණ ගෞතුණියගේ දෙතේ නැහැ කියලා. ඉති ගෞතමට යද්දී ගිහලා හැබැයි එයා හිතුවා අපක කතා කරන්න මොනින් කතා කරන්නේ. අන්න ඒක තමයි මානස්තර. මානස්තර දෙකක්. එතකොට බුදුහාමෙක් දැනගෙන ඒකේ කතා කියදී නැහැ. මේ කතා මුස්ලිමත් ওই බ්‍රහ්මදාන්ද වගේ දේවල් සමහර දුරවලු දෙනවා. කතා කර බලන්නවත්. එතකොට යාට තේරෙනවා. මේ වගේ මෙයාට තේරෙන ඇයලා යන්න ගියා. සුත්තම් බුදුහාම කතා කළා නැහැ. මේ මොනවාරි වෙලකට ආවනම් ඒ වැඩේ කරන්න යන්නේ ඇයි කියලා. එතකොට එතනම යාට තේරුණා. එතින් ඉස්පස්සේ ඒ ඕනම විදියක් තියෙනවා. මගේ තවත් පරම පූජනීය ගුරුතුමෙක් කියන නික්ලේශී අර තේන්නකට සේවදාන බෞද්ධයේ සිනා රෝද 18 ගුවන් ඥානෙත්ියේ බැලුම ජෙට් ප්ලේන් එකට තියෙන 12ක්ද ගොයදුරු එයා හිතනවා මේක අපි දෙන්නව සමානයි මම මොකද මෙයල් තෙන්දා චික වේලාවකින් ජෙට් එකේ ඉගිලෙනකොට තමයි තේරෙන්නේ මේක ඉගිලෙන්න පුළුවන් මට බැරි ඕකේ සමහර විට ගුරුවරුගෙන හිතෙන්නේ මාත්මේ කියත් සිද්ධාර්ථයත් ඉදිරි හිටියා ඊට පස්සේ මාර්ගාසාව කියලා සමනේ දැන් කොණ්ඩෙත් කපුරු දාලා සිවුරු කැල්ලා කරනකින් ඒවා එයා හිතන් දැන් ඔය පිලිස් වට වෙලා කතා කරා මම මෙහෙම නේ මගේ අප්පච්චි කිවේද පාර අප්පතුමම හිතන්නේ සත්තම පිතා සත්ත පිතා මහනගාට අපි එහෙම හිතා ගන්න ඒක කිව්වහම අර ජෙප්ලේන් එක තෙබ්බෞතරේ වගේ දැනගත්තනේ බුදුහාමුදුර කවුද කියලා ජෙප්ලේන් එක කියලා යනකොට තමයි තේරෙන්නේ. එහෙමම අවශ්‍ය සමහරලා සමහර ඒවත් ඒව අවශ්‍ය. ඒකත් මෙයා බුදුහාමුදුරට ගිහිල්ලා අපි කියන හැටි අපි වචනෙන් කියනවා නම් අපි දෙන්න ඒ තමයි. ඒ වගේ අපිට දිනු හම් වෙනවාම කවුරුලගේ නම කියන්නේ නැහැ. ඒක මැච්චිය නම කියුවම තුර සමාන අවතක් කියනවා. ඒක අනිත් එක්ක නෑ ඒක නාම. ඒ ගෞරවය කියන්නේ. ඉස්සේ දරගන්න. මේ මාර්ගයෙන්ද මට හම්බුණා රකවරණය. අල්පස්ගිය සත්‍ය කතා කියලා අපි ඒ සීල සම්පන්නයි. ඒකත් තමයි ඒකට තම මාර්ගය පෙන්වන්නේ ගයිඩ් ඒකට තම මේ ලයිට් ෆ්ලෑෂ් ලයිට් එක හරගෙන ඒක තම සුඛානම නැවි සුඛානම මාර්ගය දැරේ ඉතලා යත්තුන් ගෞරව සම්පූර්ණ වෙනවා ආධ්‍යාත්ම මාර්ගයේදී තමයි අර්ථ කල්යහන් මිත්‍යෙක් ඔබ කිව්වේ ඒක කොහොමද වෙන්නේ කියලා එයා කොහෙන් එනවද දන්නේ ඒක දකින්න වෙනවා අර දැක්කම මානයක් එන්නේ නැහැ වගේ මානෙ එනකොට දැක්කම තමයි ඒක හරියන්නේ. දකින්නේ. ඒක ගමන් මේ ඊට පස්සේ කිසර බාල වෙල යනවා. ඒකෙින්ද වැඩිපුර අපිට ගාඩන් එකක් හදලා තියෙනවා විකාර ස්ප්‍රේන්නේ කියන්නේ මැස් මල් ගස් උඩට තියලා තමයි අපේ වැඩිපුර බැලුවම වල්පල තියෙන්නේ. පොඩ්ඩක් වැදෙවි නැත්නම් එහෙම සතියක් ඇතුළේ මල්ගස් පසු කරගෙන එනවා රීච් එක. ඒ වගේ තමයි. අකුසල චේතනා චිතිවිලි කියන ඒවා මල්ගස් ප්‍රසාරු කරගෙන එනවා සමහරවල්. ඒ කට්ටිය වැඩි පුර පොහොර අත් කරන අය පොහොරක් නැහැ. ධර්ම පොහොර පොහොර ඒ කට්ටිය තමයි බොන්නේ. ධර්මපෝධිය සිතුමෙන් අරපු මානේ මානවල් පැත්තලා තියෙන්නේ ඉයවමු මල්ගහයි පැති නැතිලිය කිසිම පින්තරකේදී පෙරමුග හයිය සිතින් තරමෝලික තියෙන මොකුත් තෝන්නේ ඊළඟතරේ ආයෙත් එනවා එනිසා හැම තිස්සේම මේ ජීවිතින් කල්පනා කාරීවම ඉන්දෝ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පැත්තට දින්ගත් හැරෙන්න මෙර හැම තිස්සේ ආ මම මෙහෙම කෙනෙක් කියන චිතෝ සදින්ද කියන වචනේ බොහොම හොඳ එකක් ඒක වෙන්නේ නැහැ අපි කොච්චර කිව්වා ඒක වෙන්නේ නැහැ නම් වෙච්ච වෙලාවට ඔක්කොම දුක සමාවයි ඒ දුක සමාවයි ඊටවත් සමාධි හිතෙන්න ඕන මට තියෙන මේ හැකියාවන් කියන කොටස සංඛාර පත්‍යයන් මොනවද අනිත්‍ය කියන සංඛාර මගේ කර්ම කියලා හිතුවට මොකද මගේ මීට කලින් කෙරෙච්ච ගුණධර්ම නිසා ඒක ආවේ ගුණධර්ම වල කොටසක් දැනයි ඒ විදිහට යනවා මහා පන්තක හම්බ සුර පන්තක හම්බ අයින් කරන්නේ නැතුව නම් පිට ඉහෙලට ගියා අපි දන්නේ නැහැ ඒ වගේ අපිට කොයි වෙලාවෙක තියනවාද කියන එක දන්නේ නැහැ එළියට එන සමාවෙන් කොයි වෙලාවෙක එළියට එනවද දන්නේ නැහැ ඉතින් මාර්ගෙ පෙන්නන සමාව කියන අවශ්‍ය වෙනවා ඉතින් පෞද්ගලිකත්වයන් ඒව කොහොම කර්ම අර අංශයකින් ඒ අංශයත් එක්ක ආපු ජාත ඒ වගේ බලපෑ ඉතින් ඒ කොහොම අරගෙන මම ඊට පස්සේ අයං කෙරෙච්ච හදාගන්නවා මම කෙරෙච්ච හදාගන්න අරගෙන සමුනි විචුනන්සේ ඒකේ රූපේ කියන කෙනෙකුට උන්වහන්සේලා නමස්කාර කරලා හදින්ම හොඳයි ඒවා මේ රූපත් කියන එක මනසට කිසිම සම්බන්ධයක් නැහැ නාම රූප යනවා එච්චර ඒ නාම රූප අත් තවත් නාමයක් ඇති කරගෙන මම තවත් මාන කියන තවත් නාමයක් තවත් සංඛාරයක් හදාගන්න ඒ සංඛාරයක් හදාගෙන අර රූපය වෙන විදිහට හසුරු එච්චරයි කරන්නේ අර වාහනයක් හරවනවා වෙන පැත්ත එතකොට වෙන පාරක් එක්සිට් ධර්ම පාරේ කාර්ය ස්ථාන ප්‍රමාණ කියන්නේ ඒ පාරේ මිත්‍යා මාර්ගයකට මම එක්සිට් එකක් ගන්නවා එක්සිට් මිත්‍යා සංකල්පයෙන් එක්සිට් එකක් ගන්න මිත්‍යා සංකල්පයෙන් එක්සිට් ටු ගන්න මිත්‍යා සංකල්පයෙන් මේ පාරේ යනවා ඒ පාරේ හයියෙන් යන්න පුළුවන් සුපර් හයිවේ එකක් කියලා නම් ගන්න වෙන පැත්තේ ඒකයි ඒ සුපර්තාර ඒ තමන්ගේ ළඟ තියෙන මේ දැරතින සංකත භාවය ආගේ සංචි විදියට ඒක අනිත්‍ය විදියට ආවේ එනිසා මගේ දැරතින තැන මගේ ළඟ තියෙන ස්කිල් පුරුණස් කරපි මගේ තියෙන හැකියාව කොහොම පුරුදු පුරුදුද ඒතොර අල්ලන් කිව්වා වගේ දුර්වල කෝටියක් ඉස්සව කරලා මේ පාළු ගන්න මේ ධර්ම කරන මේ පොත් මුද්‍රණය කරා අර ගෞරවනීය දෙන් හාමුදුරු කැමති සේර කියන්නේ කෑම පත ගත්තහම කෑම පතේ ඉර තියෙනවා ඉරිය උදව් තියෙනවා හඳේ උදව් තියෙනවා හුලඟි උදව් තියෙනවා වැස්සේ උදව් තියෙනවා පොළවේ උදව් තියෙනවා අතුරු උදව් තියෙනවා ගෝභියාගේ උදව් තියෙනවා බීජ බලෙන්දක උදව් තියෙන ප්‍රවාහන කරන්න උදව් තියෙන කඩේ බුදුරාල උදව් තියෙන සල්තුන්නේ කෙනෙක් උදව් තියෙන රැකියාව කරන්න මට උගන්න පිටින උදව් තියෙන මුළු විශ්වෙම එකතුල තමයි මට මේ පීසර් කරන්න දුන්නේ මේ පාස්සතිල මට දුන්නේ මේ සැලඩ් එක මට දුන්නේ මේ යෝගට් එක මට දුන්නේ මේ ඇපල් ගෙඩි දුන්නේ මුළු විශ්වෙම එකතුල ඒ වගේ මට මේ දැනුම දුන්නේ ඔක්කොම ඇහිපෙරද බැලුවම දැනුම කියන එක එක කොටසක් විතරයි. තව දැනුම් සම්භාරය තියෙන තු ඉන්න. අපි ඉක්වලා. එතකොට අර ඒකෙන් හිතෙන්ට මෙන මාන්‍ය අදු කරාට ඒක හිතෙන්ටම අනිච්ච දුකනත් තම අවසාන බැලුවා. ටිකක් පාපිස්සුත්තර බලන්තු මහලයක් විතරන්නේ ධර්ම මාර්ගයේ මුල් ඇදෙන්න ඇදෙන්න කරුණා මෛත්‍රී කෘතඥතා මල තම පිපෙන්. මේ කෘතඥතාවේ තියෙන්න වෙනවා මේ කතා කරනකොට එහෙම වෙන්නේ. බුදුසාරණයි මම කතා කරා වැඩි අය කතා කරන්නේ අය ප්‍රශ්න අහන්නත් කොහොමද මගේ මට කියලා දෙන්න. බුදුසාරණයි සත්‍යත්වයනේ මේ අවසත් තුමා අන්තිමට කියපු වචනේ මම අමාරු වුණා මම මේ ටික වෙන පැත්තකදී උමුක වෙන්න කියලා හිතන් හිතී සත්‍ය තුමා ළඟ වෙන්නත් වෙනවා කියලා මේ බලමු කොහොමද වෙන්නේ කියලා. එහෙනම් මේ අපි අර අහලා තිනවා මේ සාකච්ඡා තුල දැන් ඉස්මතු වුණා මේ මානෙ කියන දේ මේ සංසාර ගමන නිමා කිරීමට යන ගමන තුල අවසානයේට සිදු වෙන දෙයක් කියලා. ඊට ඉස්සෙල්ලා මං අහන මං කතා කරන්න දැනනවා ජයන්ත මහත්තයා. ප්‍රශ්න නැහැ. ආ හොඳයි. ඔව් මේ අද ප්‍රශ්න තියෙනද මං අහන්නේ. මේ එතකොට මේ එහෙම කියලා මේ මතුණා ඒක එහෙම අපි එකත් මතක තියාගන්න එක මතක් කරගත්තා. දැනට ඊට පස්සේ ඒකවද මං අහනවා දැන් මේ සූත්‍රයේ මේ මානත්තන්ද රාක්මණයා මානෙන් මතු තිබු පුද්ගලයා ගිහිල්ලා තථාගතයන් වහන්සේදී ඒක සාකච්ඡා කරන අතුරුව මම සේදී නමස්කාර කරනවානේ. ඒකට මානේ එකෙන් කියවෙනවද මානේ නැතුණා කියලා රහත් උනා කියලා මම හිතන්නේ එහෙමයි කියලා. එහෙම කියනනම් එහෙම කියන සූත්‍රය එහෙම නෑ එහෙම එකක් වෙලා නෑ මම හිතන්නේ. නමුත් මේ යතිවිච තත්වයේ නැතිවීමක් අඩුවීමක් වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ කියලා හිතෙන්නේ. එතකොට එහෙනම් මේ මානේ සම්පූර්ණ නැතිවීමක් ගැන කතා කිරීමක් නෙමෙයි අපි සිද්ධ වෙන්නේ කියලා හිතෙනවා. ඒදී කිව්වේ මොකටද මට මේ කාරණාව අහලා දැනගන්න හිතාගෙන සත්‍යතුමාගෙන් තත්ත්ව යොමු වෙලා. නමුත් ඊට ඉස්සර අපි සත්‍යතුමා කියපු හින්දා පොඩි සත්‍යතුමාට පුංචි විරාමයක් දීලා අපි අනිත් අයගෙන් යොමු වෙමු. මේ මාන පරිඋත්ථාන මාන සංයෝජන ඒ වගේ ඒවා තියෙනවා අපි අහලා තියෙනවා. මට හේතුණා මේ මාන අනුසේ වගේ ඒවගේ අහලා තියෙනවා. ඉතින් ඒවල වෙනසක් ඇදිරිය පොඩ්ඩක් දැනගත්තොත් හොඳයිද කියලා. මොකද මේ පැහැදිලිව කියනවා මේ මානය මාන පරිඋත්ථානය මාන සංයෝජන වගේ දේවල් මේ අකුසල ධර්මයන් හැටියට. නමුත් මාන අනුසය කියන එක අකුසල ධර්මයක් නෙමෙයි කියලා තථාගත ධර්මයේ කියවෙනවා. ඒ වගේම මාන අනුසය කියන එක චිත්ත විප්‍රුක්තයි කියලා එහෙම කියලා දෙනවා. එතකොට ඒවා හැටියට එහෙම හිතලා බැලුවාන් පස්සේ මේ මාන අනුසය හැටියට අපි අර ගේන අපිට ගේන කියන වචන වැඩි. නමුත් අර අපි සත්‍ය තුරත පවතිනා වූ తත්වයේ මාන අනුසය తත්වයේ මේ රාහත් විමස් සමග නැති වෙනවා වගේ කියලා ඉතින. නමුත් ඒ වෙනකන් අර මානය මේ අකුසලයක් බවට පත් වෙන මාන පරිඋත්ථාන මාන සංයෝජනාදී නැවතවරක් එතකොට මට මතු කර ගන්න ඕනකම තියෙන්නේ අර මාන අනුසය අපි හිතා ගන්න පුළුවන් එහෙමනම් රහත් විමසමක නැති වෙන දෙයක්. නමුත් අර අකුසලයන් බවට දේශනාවේ සඳහන් වෙන මාන පරිඋත්ථාන වැනි දේවල් තමයි අපි එහෙමනම් මේ ක්‍රමක්‍රමයෙන් මේ ධර්ම අවබෝධය සමගම නැති කර ගැනීමක් සිදු නැති කර ගැනීමක් හෝ නැතිවීමක් නැති කර ගැනීමක් කියනට වඩා හොඳයි අවබෝධය සමග නැතිවීමක් සිදු වෙන්න ඕනේ කියන කියලා හිතෙනවා. ඉතින් මම කල්යන මිත්‍රෙන් ඩියොම වෙනවා තථාගත සත්‍යතුමාට පසු වෙමු වෙන බලාපොරොත්තුව මේ ඒ හේවල ඒ වෙනස්කම් සමග අපිට ඒක තේරුම් ගන්න පුළුවන් නම් වඩා හොඳයි. මොකද මේ මානය කියන වචනේ කියවෙනකොටම අවබෝධයක් යම් අවබෝධනේ කියවෙනවා කට්ටිය. ආ ඒක මේ පස්සේ නැති වෙන තියෙන දෙයක් ඒ වගේ නේ දැන් කලබල වෙන දෙයක් නැහැ කියලා. එහෙමම නෙමෙයි කියන අර්ථයයි මට තේරෙන්නේ. මොකද මානය කියන දෙත් ධර්ම අවබෝධසමයි නැති වෙන්න ඕනේ. මේ මාන අනුසය කියන දේ තමයි ඔය මේ අකුසල ධර්මයක් නොවන විදිහට සත්‍යගත ධර්ම හඳුන්වලා තියෙන එක නියන්ත ස්වરૂපයක්. ඒක නැති වෙන දෙයක් හිටියට. හොඳයි. එහෙමනම් මම කැමති කල්යන මිත්‍රෙන් තත්ති යොමු වෙලා ඊට පසුව මේ තැට යොමු වෙන්න දිරුක් මහත්මයා ඔබතුමාට යොමු වෙන්න. සමහර දේවල් තේරුම් කරගන්නවා. මේක ඇත්තටම මේ කැටුසාගතන බොහෝ රාශියක් තියෙනවා. ඒ වගේම මේ ඉතා පුළුල් මාස්කෝටික් අපි මේ පොත දේශනායෙන් උනන්ට කියන නැවතුමනෙන් බොහොම හොඳ කරුණක් කියති කරා. මේ කොහොමද මේ මානේ එක එක මට්ටම් වල එන්නේ කියලා. ඒක ඉතා වැදගත් වෙනවා. දැන් පරිසරය එකන එකක් තියෙනවා. දැන් අපි මේ ස්වභාවයක් කියලා මේ මානේ මේක ඒකත් කගෙන කපෝදයක් තියෙනවා. ඒක කලින් මේ සිද්දේ ස්නාම දැන් මේ මානේ මේකත් ගැන දැනගන්න කොටම මේ අපි දැන් අපි අත්මමෙන් පෞද්ගලික දෙයක් බොහොම බෞද්ධ පරිසරයක බෞද්ධ පරිසරයක බොහොම යහපත් පරිසරයක මේ දැන් කාලා වගේ නෙමෙයි ඒ තාමත් වාසනාවන්ත පරිසරයක හැදෙන බැන්නේ අපි ඉතින් අපි බොහොම මේ ඒ අපි දැන් පවට පිනට මේ පවට ඇති ලැජ්ජාව ප්‍රාය මුදිට අපිට සිද්ධ කරලා දෙන අපේ මා කියුව අපි අසල් වාසී දුරුවදී ඒක අපිටමත් කිව්වගේ ආදරයක් වගේ එකක් නැත්නම් කිව්වේ. ඉතින්පත් ඉතින් අපි ජීවල් වල සිතක් තිබුණා මේ අපි හැමෝටම වැඩිහිටියන් දවදින්නෝනේ. හැබැයි ඒක වගේ සිතක් තිබුණා කවදාවත් බාලකේ ප්‍රාණියන්නේ බාලේ කියලා එක වැඩි වැඩිහිටිය කියලා බලන්නේ නැහැ. එහෙම එකකුත් තිබුණා. කියන්නේ ඒ වගේ දේවල් වලින් පැහැදිලි වෙනවා එතන ඇත්තටම අර මානිය වගේ දේවල් සෑහෙන මුල්පැත්ත කියන තිබුණ ඒ පොඩි කාරණා මේවත් තිබුණා ඒත් එක්කම ඉතින් ඒ වගේ එකත් පැහැදිලි අපි දැනගන්න ඕනේ. ඊට අමතරව මම දැක්කේ ප්‍රජාත් තමයි මානෙ පිටන මේ වංචනික ස්වභාවය. දැන් ඉතින් තමයි ඔය මේ වංචනික ස්වභාවයම හේතු වෙනවා සමහරවිට මට හිතෙන්නේ අර පරිඋත්තාන ඒකිකමේ ආදී වශයෙන් විද මට්ටම් වලදී මේවා කෙලිස් දක්වා වර්ධනය වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපිට මම කියන මට මෙච්ච දැක්. දැන් මේ ස්වාමි සාකච්ඡාවකදී අපතරොත් මහත්තයා කොහොමද දුක් මහත්තයා වතුමාට සුබඳ මේ ඇවිල්ලා මේක මේ වැඩසටහනක් කරන්න කියලා මේ විදිහට සම්පූර්ණයක් ඉදිරි කරන්නේ. මම මේ වෙලාවේ එක්කම මට ඒක කරන්න බැහැ කියලා. ඇත්තටම දැන් මම දැක තියෙන මගේ ඔය මතරම ඔය දැන්නේ කියපු බ්‍රාහ්මණයාගේ තරන්න කිසිම දෙයක් නැහැ. මොකද ඒ ඉච්චරම නිර්මාණයක් නැහැ. නමුත් මට චාලවත්යෙන් බලපාන දෙයක් නැහැ. අනිත් මිනිස්සු මම දැන් මොනව හිතයිද කියලා අන්නේ අදහස. ඒක තමයි මට හැමදාම පොඩි කාලේ හැමදාම මුල්පතකදී දැනුණා තියෙන්නේ. මේ මම මේක කරු සම්පූර්ණයි මම ගැන මොනවා හිතයිද මේක මොන වගේද ප්‍රතික්‍රියක් වෙයිද කියලා අන්නේ ඒක කියනවා තමයි සෑහෙන මුල්පැසන. ඉතින් ඔන්න ඔක තමයි තමයි සලපාන්නේ. මම මේක හැමදේම ලබා මිනිස්සු මේක ඥානයයි කයි මේක අන්නේ වගේ අදහසක්. දැන් වෙලා තියෙන්නේ මේ කාමත පස්සේ තේරෙනවා දැන් මේ ආයේ මානෙ කියලා ඒක වහන්න තවත් එකක් තියෙනවා. එතකොට කියනවා නෑ නෑ මේ මට මේ ඒක නෙමෙයි මේ මම කැමති අනිත්‍යයෙන් අහන්න. ඒකේ මහරන් බලනවා සෑහෙන ඒ වගේ පැත්තක් මේ බලන්න මට හිතෙන හැම වෙලේම සමහර ඒවා ආවට පස්සේ තමයි තේරෙන්නේ සමහර ඒවා ඉතලක් තියෙන දැන් තවත් එකක් තමයි දැන් මේ මානිය දැන් අපි ගොඩක් කතා කරා මේ දෙක තේරුම් ගන්න අපිට ගොඩාක් සූත්‍රවල තියෙනවා අපිට අහන්න ලැබෙනවා මේ ලෝභය නැති කරගන්න ඒක කාමය නැති කරගන්න විදිය ස්වභාවන ඒ ආදී වශයෙන් අනිත්‍ය සංඥා ආදී වශයෙන් දැන් ඒක උඩට ට්‍රාන්ස්ලේෂන් ඇතික මෛත්‍රී භාවන ආදි වශයෙන් විවිධාකාර ක්‍රමතින මේ මානිය නැති කරගන්න එතකොට අපිට මොන වගේ පොසිස් තියෙන්නේ කියන එකත් වැදගත් වෙනවා ප්‍රායෝගික වශයෙන්. දැන් මානිය එන වෙලාවට ඒකට අභියෝග වශයෙන් මුහුණ දෙන්න වගේ සත්‍ය තමයි මට නම් හිතෙන්නේ මේ වගේ දෙයක් දැක්කම පස්සේ මට හිතෙනවා මම මෙන්න මේ ඇඳුම ඇඳගෙන එළියට ගියොත් අනිත් මිනිස්සු මට හිතනවා ඒ වගේ වෙලාවක ඒකට මුහුණ දෙන්නේ ඒක ඇත්තගෙන අවශ්‍ය කමක් නෑ දැන් අරගෙන හස්තින් කියලා අන්පත් තියෙනවා කියලා කෙනෙක් විතර නෑ තිරුවන් සරණයි දලුක මහත්මයා බොහොම බොහොම බොහොම බොහොම පිං හේතුව හිතේ මේ සාකච්ඡාව දීවම බලාපොරොත්තු මම කල්පනා කරේ මේ විදිහට අදහස් ඉදපත් කිරීමක් තමයි වැඩිපුරම බලාපොරොත්තු වෙන්නේ අතරම තමන් තුලින් තමන්ව බලමින් කතා කිරීමක් තමයි මම නම් වඩාත්ම කැමැත්ත තියෙන්නේ ඉතින් මගේ කැමැත්ත ඉච්චර දෙයක් නැහැ නමුත් ඉතින් එහෙම තමයි මේ අදහස් කැමැත්තක් තියෙන්නේ ඒ තමයි උතුමා කලේ ඒක හොඳ ආදර්ශයක් වෙනවා එහෙනම් බත්තර කියනවා නම් අනිත් පැතුලින් අර පසුගිය සතියේදී ඔබතුමාට යෝජනා කරපු ලයික් එක දෙය හරිම වැදගත් මොකද ඒ දේ දැකලා ඒ දේ රැවටෙන්න මෙතන කියන්න තරම් උතුමාට පුළුවන්කම ලැබීමම ලොකු දෙයක් මේක ඒ වගේ දේවල් ගොඩාක් අපි දකිනවා මාතෘද දකිනවා අනිත් පැතුල දකිනවා ඒ ඒවා එහෙමම තමයි ඉතින් ඒ වගේම දැන් මතක් කරනවා නම් දැන් මේ සාකච්ඡාව තුළ වුණත් අපි සමහරලාට කියනවා මේ කියාගෙන යනවා මේ වෙන මානය ගැන පොදු කරලා කතා කරනවා ඊට පස්සේ මතක් කරලා කියනවා නෑ මේ මම ගැන තමයි කියන්නේ කියලා ඉවරලා ඊට පස්සේ ආයෙත් දැක්කිනවා ඒ වුණාට අනිත් වේමාට කියන්නේ ඔබත් උන් හිතලා බාන්නේ කියලා මොකද කොහොමද අනිත් අය ගාවගෙන මේ තමන් පොඩ්ඩක් එහෙම නෑ කියලා ඉතින් ඒ වගේ හැම වෙලෙම තමන්ට බලන්න පුළුවන් නම් කොහොමද හිත බලන්න පුළුවන් කියන්නේ පේනනව නම් ඒක මම හිතනවා ඒක තමයි මම නම් කරන්න උත්සාහ කරන්නේ හරියට කීවෝ වගේ ඉතින් කතා කරන වචනයක් කරලා බොහෝ විට මානෙ තියෙන ලක්ෂණේ පේනවා ඉතින් ඒක එකක් නේ ඒ වගේම ඔබතුමා මතක් කරලා කොහොමද මේක මේ අනිත් ඒවා නම් එහෙම ප්‍රමුතින මානෙට මොකද ප්‍රමේ කියලා මට නම් හිතුනේ මට හිතෙන්නේ ඉතින් අපි ඒකත් අහලා දැනගමු කල්යන් මිත්‍රගේ මේ වක්‍රමේ මේ ධර්මයේ අවබෝධ වෙනකොටම දැන් අපිට මොකෙන් හිතේ දැන් අපිට අර මේ දැන් මේ පසුගිය දවස්වල අපි රූපය ගැන කතා කරනවා විද්‍ය ස්වාමීන් වහන්සේ විද්‍යට කියලා දෙනවා. ඉතින් ඒ අවබෝධයෙන් එනකොට රූපේ මොකද්ද නාමය මොකද්ද ආදි වශයෙන් විවිධ අවබෝධයන් අපිට ප්‍රත්‍යක්ෂ බවට පත් වෙගෙන එනකොට අපිට අමුතු දෙයක් අවශ්‍ය නැහැ. පෙනේ යථාභූත චිත්තේ පේනකොටම මේ මම කියලා අරගෙන තියෙන්නේ මොකද්ද? එහෙනම් මම කියලා ගන්නේ මොකද්ද කියලා පේනකොටම වෙනත් කෙනෙක් කියලා ගන්නේ මොකද්ද කියන දෙයි. මේ සියලු දෙයම පෙනීමත් සමගම නැති ඒ ධර්මාවෝ ධර්මයේ ටික ටික අවබෝධ වෙනකොටම ක්‍රමක්‍රමයෙන් නැති වෙන ලක්ෂණයක් හැටියටයි මට නම් මානෙකින් දෙපේන්නේ. එහෙම නැතු මානෙ නැති කිරීම සඳහා මේ දේ කරනවා හෝ මානෙ ඒ කියන්නේ ඒකට වෙනම උපක්‍රමයන් යොදලා කළ යුතු දෙයක් නෙවෙයි කියලා මට හිතෙන්නේ නම් ඒකත් අපි කල්ලාන මිත්‍රියෝ මිල සාකච්ඡා කරමු. ඉතින් මේ සියලු දේවලින්ම යම වැදගත් කොටස් සත්‍යත්වය මතක තියාගෙන ඉදී දිනුක් මහත්මයා මතු කරපු සත්‍යත්වයට තව ටිකකින් අවසන් ජොමුණා පස්සේ දේවල් අපිට අදහස් ලබා දෙයි. මම අනිත්‍යයට යොමු වෙනනම් මම කැමති ප්‍රීති මහත්මයා යොමු වෙන්න. ඉන්පසුව මම එන්නේ නැහැ මැදින් සේන මහත්මයා එන්න. ඊළඟට ප්‍රියා ඒ මහත්මයා මම පොඩ්ඩක් අමතක වෙන්න කලින් යමක් කතා කරන්න. අනේ හොඳයි. මේ මැද සත්‍යතුමා ඕන වෙලාවක එන්න. හොඳයි සත්‍යතුමාට. හොඳයි. මොනද මානේ කඩේනවා මාගේ සත්‍යන්න පිළිමයද නේද? හරි දැන් කිව්වනේ දර අනිත්‍යය අවමං කරයි කියලා කතාව. ඒ කියන්නේ අඟුත්‍නික සූත්‍රයක් කියනවා ඒක පුතන දිගට කාම මතක් වෙන්නේ සමහර අයට දිනෙන්නේ අනවඤ්ඤත්ති බහුලයි. ඒ අනවඤ්ඤත්ති අවඤ්ඤා නොලබා ඉන්නවා නම් හොඳයි කියන හිතවිලි තියෙනවා. ඒක මේ විභංගයේ මම කලින් කිව්ව ධර්ම සංගීතයේ කියන මගන විභංගයේ තියෙන්නේ. ඒකේ තියෙන අනවඤ්ඤත්ති පටිසංකීත විපාක අවඤ්ඤා නොලබන්නට එන සිතිවිලි. එතකොට එයා හිතන මගේ මේ තත්ත්වය මගේ අධ්‍යාපනය මගේ දැනුම මගේ පෞල් තත්ත්වය මගේ රැකියාව මගේ කාර්යය කතා අනිත් අදුවට සලකාවි. ඒක අර විහිනවන මන් නෙවෙයි මේකට යමක් කියනොත් එතනක යෝතත් ජීවිත තක්කෝ විතක්කෝ මිත්‍යා සංකප්පෝ යම් මුචි අනවඤ්ඤති පස්සෙන් තුන් විතක්. ඒගෙන මිත්‍යා සංකල්ප. ඒගෙන හිතෙනවා අන්න ඒක අනවඤ්ඤති පදසංයුක්ත දෙයක් උදාහරණයක් දිනුවෙන් ඉස්සරහට යන දෙරි එක ලක්ෂණයක් අරගෙන ලෝභ දෝෂ මොහොගේ කියනකොට එක තැනකදී කියන සම්මානයේ සූත්‍රේ මම පොඩි කියලා හොයාගන්න තාම දන්නේ නැහැ අපිට නැහැ. මේ ඒක අපසිතේ තියෙන දෙයක්. ඒකත් අර අනිශ්චය තත්ත්වයන්ම ඉදරව වෙන එක. ඒක හැබැයි දක්ෂිණ සතරියෝ දැක්කම තමයි සර බාල වේ. දැක්කම සර බාල වේ. මේකම සතියෙන් දකින්නවා කියන්නේ අර මාර්යාට බලය දෙනවා කියන්නේ දැක්ක ගමන් මාර්යා කියලා දැනගත්ත ගමන් බෑ කෙලෙස මාරක් තියෙන. දැක්ක ගත්ත ගමන් යාගේ ඒ බලය අඩු වෙනවා. සාජ්‍ය කඩු වෙනවා. එන්සයි පස්සනාවෙන් දැකීම නැහැ. බුදුසන්නච්ච මතකසන්න. දෙවන සම්මතක තුමනි හොඳයි ප්‍රීති මහත්මයා ඊගවට සේන ප්‍රියා බ්‍රුනෝ ඊට පස්සෙ ප්‍රීති මහත්මයා කතා කරමු හොඳයි ප්‍රීති දෙවන සම්මතක තුමනි සත්‍ය දිතුමා ආපිකාම අගන ප්‍රමුඛාශිය අද ඉතිපත් පෞද්ගලිකව මම ගොඩක් මේ මෝපියන්ට වැඩි මහල්ලායට කරු කිරීම පොඩි කාලේ නම් කරගෙන යනවා ඒ ඇති ගුරුවරුක වගේ කරු කිරීම ඉතා හොඳින් මගේ තියෙනවා. නම් එදිරිදා ජීවිතයේ මානය කියන එක ගොඩක් මාතුළු තිබෙන බව මම දන්නවා. ඇත්තම මම ඒක කෙලෙසයක් බව දැනගෙන ඉඳලා ඉතල නමුත් දැන් ධර්මය ප්‍රගුණ කිරීමෙන් මට තේරෙනවා ඒක අක්ෂල ඩයිජස්ටිකයක් කියලා. ඒ නිසා ප්‍රතිමාත් වගේ මානයක් වෙනකොට මම විතරම දැන් හිතනවා ඔන්න මම මානයක් මොනවත් මානයක් ආවා මේක දැනගත යුතුයි කියන එක තමයි මම ප්‍රගුණ කරන්නේ. ඒ තුලින් ඒක අපසල ධර්මයක් කියලා ඒක අඩු කිරීමට ඒක නැති කිරීමට පුළුවන් තරම් උසහාය කරනවා. නමුත් අපේ එදිනදා ජීවිතේ ගොඩක් අර කම්පිටිෂන් එක වගේ තියෙනකොට වැඩ කරන තැන වුණා. ඒ කියන්නේ තරකාරීත්වය කියනකොට නිතරම අපිට හිතනවා තමා අනිත්‍යද වඩා දන්නවා. ඒ වගේ සත්‍යයක් එදිනදා ඉදිරිපත් කරනවා කියන එක මට හිතෙන්නේ. ඒක තරකාරීත්වය ඇතුළත තමා මුකට යෑම තමා හොඳයි කියන එක වගේ ඉස්සර වෙලා තමයි ඒක තියෙන්නේ. සමහර වෙලාවට මේ සත්‍යික මාතෘවර සරෙන්ද වීම කියන එක අපි සමහර විට ගොඩක් වැරදි දෙයකින් පටන් අරගෙන ඒක මොකටද තේරුණත් වුණ අපි වැරදි කියලා නම් අපි ඒක සරෙන්ද වීමක් කරන්නේ නැහැ. ඒකෙන් අපි නිකන් බාලවි වගේ යන අදහසක් ඇතුවා. නමුත් දැන් තේරෙන ගොඩාක් පිට මේ වගේ දේවල් සිදු වෙන්නේ මානෙ නිසා, යකුසල ධර්මයක් නිසා, සිසිකයක් නිසා. ඒ අතින් හිතලා ධර්මය අතින් හිතලා ඒ වගේ දේවල් අඩු කිරීමට තමයි මම කරගෙන යන්නේ. ඒ කරුණු ඉදිරිපත් කිරීම ගැන පල්‍යන් මිත්‍රයන්ට සජිවි කුමාරට අනේකවත් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලුම දෙනාට. කියලා දුන්නා. බුදුරජාණන් වහන්සේ ධර්මය ගැන කියනකොට මට මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසක්කා වචනයි කියලා කියනවා. අසක්කා වචන කියන්නේ මම තේරුම් ගත්තේ ඒක වෙන අස්තන්න බැහැ නැත්නම් ඒ බුදුරජාණන් වහන්සේ කියපු එක සම්පූර්ණයි කියලා. ඒකට අදුපාඩු වෙනවා. සිට මානෙ පොඩ පොඩ අඩු කරගන්න පුළුවන්. අර කියන්නේ චෝක ගෞතන් කණේ කණේ කියලා වගේ කාලයක් යනකොට අපි මානෙ පොඩ පොඩ දුරලා ආවි. එතකොට ඒක අමතරව මානෙ තමසතුව මෙතන ශ්‍රද්ධාව කියන වචනේ තියෙනවා. අපි ගුරුවරේ හරිට කියන්නේ උන්ට ඒකත් අපිට ශ්‍රද්ධාවක් ලැබෙනවා. සිරුවල් කරුණ. ගුණ මහත්මයා ඔබතුමා බලාපොරොත්තු වෙමින් ඉන්නේ අපි. ගුණ මහත්මයා බලාපොරොත්තු ඉන්නවා. හොඳයි. එhmenan මම යොමු වෙන්නම් හසංග මහත්මයාට, ඉන් අනතුරු පාලි මහත්මාට, මහත්මයාට. ඊට පස්සේ රසික. සිරුවන් සරණයි. සිරු දෙනාටම බොහොම පින්. ඉස්සර කරනකොට මේ ආපු කැරටිකලක් මේ ආවා ගැටලුවේ ඇත්තට ඒක ඒ විදිහට කොහොමද කල්ලෝන් කියන මාවය කියන එකයි අපි කොහොමද ඒ දෙන්නේ කියලා. මොකද අපිට ගුරුවරේ උදව්තරා අපිට පොඩි කාලේ ගුරුවරේ උදව්තරා මේ ගුණ ටික අපි අවසන් කරන්න ඕනේ. අර මේ පෞද්ගලික කතා කරනවා කියන්නේ අපිට කවුරු හරි කියන්නේ. මොකදදී මොකදදී කරාම අපිට අපි අවසන් කළේ කිච්චරේ මොකදදීම වෙන්නේ ඒකම හිතනකොට ඒක කොහොමද අපේ කියන නරක ගුණයක් කියලා අපිට හඳුනේ. ඒක පොඩක් තේිනම් ගම වෙන කොහොමද ඒක නිකන් කෙලෙහි කියලා සලකන පැත්තට සම්බන්ධ වෙලා ඉතිරවා. හැබැයි මානෙ කියන එක ඊළඟට වෙනස් දෙයක් නේද කියලා හිතුණා. ඒකට දැන් මෙතන මේ මානෙය අපිට ගුරුවරෙක් හම් වෙන්න පුළුවන්. අපිට අපි අපේ මේ අනාගතය දිනු කරගන්න පුළුවන් ඒ පැත්තේ. ඒ වගේම අර ගැටුමක් තිබු වගේ අපි මේ ධර්ම මාර්ගය දිනු කරගන්න එහෙම. ඒ අතර අපිට ගුරුවරෙක් හම් වෙන්න ඉඩ තියෙනවා. අනිත් පැත්ත දැන් ගහන්නට මේ අහිංසකට මේක ගුරුවරයා මුලින්ම උදව් කරලා පස්සේ ගුරුවරයා ඒ තුන ගහ ප්‍රශ්න කිව්ලා සම්පූර්ණ වෙනස්ම අපට යොමු කරා. ඒතකොට ඒකට ගුරු පඬුරු දෙන්න ගිහිල්ලා කොච්චර තාක්ෂණිකව වරුන් කරලා බුදු අංකම් මුල් නැත්නම් ඒකකොට ඉස්සෙල්ලී සරණ වෙනවා හරි ගුරුවරයාට යටත් වෙනවා කියන එකේදී අපිට ප්‍රඥාව තියෙනවම නේද කියලා හිතුණා. ගුරුවරයා කියන දේ අපි මොනකටද දැනගන්න ඕනේ කියලා නැත්නම් හැම වෙලාවෙම අපි එහෙම ගුරුවරයා කියලා දැන් අපි තමයි අපි නිගන්තර ආතුත්වා ඉන්නවා කියන වෙනත් ධර්මයක් කියලා මේ හම්බුනොත් එතකොට ඒ ගුරුවරයා ගුරුවරේ මොනපණියක අපි ඒ පැත්තේ යනවද නැත්නම් අපි මේක වැරදි කියලා කියන ඉවත්තර වෙනකට යනවා කියන එක එක තව දෙයක් නේද කියලා කියන අතුත්ත් ඇති වුණා. ඒ විදිහ තමයි සාපච්චයට ඒක උළුඩා අපතාස් කියලා බොම්පින් හසංග මාත්‍ය බොම්පින් බොම් හොඳ අදහස් මා ඉදන් සත්‍ය තුම අපේ පිරිවස කතා කරන්නේ. ඒ සිතෙන්දි එක්ක අපි ගුරුවරයා කියනකොට ස්කෝලේ ගුරුවරයා කියන දේ අපේ දුර කතා කරන්නේ ඒ වෙන පැත්තේ ජොම් කරගන්න. අපි ආධ්‍යාත්මික ගුරුවරයා කියන මාස්ටර් කියන කෙනා තරින්න වෙන එකක් මෙතෙන්දි කතා කරන්නේ. ඒ දරු කර්ම මාර්ගයේ වෙනසක් දර්ශනීය මාර්ගයේ විශේෂිනියක් තියෙනවා. කර්මාව ගැන හැම තිස්සෙම කිව්වේ ඒ විගන්තනාත් පුතුමාට පුනක් සැරෙන්න වුණා නම් කියන්නේ සම්පූර්ණයෙන් යා කාටවත් වරදක් කරන්නේ කෙනෙක් නෙවෙයි. සම්මා සම්බුද්ධ කෙනෙක් හම් වෙයි කවදා හරි මාර්ගය අරපොතේ කියලා මහදී සත්‍යනෝ එයා තෙල් බවසරය ඒ නිසා ඒ කියන්නේ මහනවීරතුමා වගේ මාර්ගයේ තුමාගේ දේවාලන් එක් සම්පූර්ණ අහිංසාවාදී. ඉතින් යන කෙනෙක් වුණත් අන්තිකට ගරහන නම් ඉතින් මේක තරම් දක්වනවා. මෙතෙන්දී සරෙන්ද වීම සතිත්වානි මෙතෙන්දී සරෙන්ද වීම කියන තැන ඉඳන් ඇහුන්නේ නැහැ. මෙතෙන්දි සරණ වීම කියන තැන ඉඳන් අපිට ඇහෙන්නේ නැහැ. සත්‍යතුමා දැනෙනවද දැන්? පොඩක් ඇහෙන්නේ නැතු විය නේද? මම ආයිත් සත්‍යතුමා drop කරලා ගන්න වෙයි දන්නේ නැහැ එමුනම් පොඩක් drop කරනවා. drop කළා මම නැවත ගන්නම්. මේ මෙතෙන්දි සරණ වීම කියන තැන ඉඳන් ඇහුන්නේ නැහැ. හතන් මාත්මේ බොහොම පිං මොඩුම් වැඩට කොටස් ටිකක් ඉදිරිපත් කර සාකච්ඡාවට අවශ්‍ය වෙන මම සත්‍යතුමා නැවත ගන්නවා. බලමු කොහෙන්ද සත්‍යතුමා කියේ මේ තම සම්බන්ධ වෙනවා. ඔව් බ්‍රුණ මහත්මයා දැන් ඇහෙනවා. ඉස්සෙල්ලා කතා කරලා අපිට ඇහුනේ නැහැ. ඔව් ඔයා කතා මේ කරද්දී කියන්නේ නැහැ. මම සත්‍යතුමා ගන්න බ්‍රුණ මහත්මයා යමක් කියන්න තියෙනවා නේද? අපි සත්‍යතුමා ගත්තට පස්සේ කියමු නේද? ඔව් දැන් ඇහෙනවා. දැන් ඇහෙනවා. හොඳයි. මම සත්‍යතුමා නැවත ගන්නම්. ලයින් එක drop වුණාද නැහැ. drop වෙලා වින්න ඕනේ මට පේන්නේ නේද? දැන් ඇහෙනවා සත්‍යතුමානි. අර මේ සරෙන්ඩර් වෙන්න කියන තැන ඉඳන්ම වගේ ඇහුන්නේ නැහැ. ඒ වචන විතරයි ඇහුනේ. හොඳයි. ඒ සරෙන්ඩර් කියන වචනේ අපි මේ කක් ගන්න සල්ලි. ආ නෑ සමාන් සමාන් සතුන සරෙන්ඩ කියන වචනේ ඔබතුමා හතරංග මහත්තයාට පස්සේ කෙලිම පිළිතුරු දෙනකොට ඒ කොටස ඔක්කොම ඇහුණා. අර මැදදී අර මෙතෙන්දී සරෙන්ඩ කියන එතන දැන් ඇහුන්නේ නැති වෙනවා. ආ. ඒ කොහොම හරි ගුරුවරයා කියන කොට ඒ උත්තරේ සීල සම්පන්න සූත්‍රය අමතක කරන්න එපා. සීල සම්පන්න සූත්‍රය කියන්නේ කවුරු වගේ කෙනෙක්ද අපි ගුරුවරයෙක් කරට පිළිගන්නේ? සීල සම්පන්න. ඒකදී අර සීල සම්පන්න, සමාධි සම්පන්න, පඤ්ඤා සම්පන්න, විමුක්ති මුක්ති ඥාන දර්ශන සම්පන්න. ඒ ගුණ ටික තියෙනවා. ඒපා. ඊට පස්සේ අර ඕආදක විඤ්ඤාපක සම්දස්සක යා සුත්ත තුන්සක් කරන්නේ. හරි කියලා දෙන්න. ඒ වෙනකොට අපි ඒක තියාගෙන තියන්න ඕනේ. ඊයත් දැක්කහම හොඳයි. නිතර හිතන දෝනේ ඇත්ත ලඟ කතා වහට යන දෝනේ ඇත්ත කි මාර්ගයට වැටෙන්නේ. එහෙමනම් යා මෙතෙක් කල් නුකුරු පුසීරේ පිළිනව නුකුරු සමාධි පිළිනව නුකුරු ප්‍රඥා පිළිනව කියන එක ඒක දියා දැන් මේ පොඩි සයිඩ් ට්‍රැක් එකේ ගියා තමයි පොඩි මේ අසුපාරක ගියා තමයි ගුරු කියන කොට මාන කියන වචනේ ආවා මානක් හද්ද කිව්වේ Taman ලුක් කලින්ම කිව්ව අත්කංශන බලවම්බන කියලා බලවම්බන නැත්නම් Taman ඉහෙලට හිතා ඒකයි මානක් හද්ද කියලා මෙතෙන් කියන්නේ දැනට යන්නකො සංයෝජනවල තියෙනවා රහතන් රහත් මාර්ගයේදී අවසන් වෙනවා අනාගාමික නරක තීම එක් දෙක යන්නේ අපි මේ ෆීල් එක. එහෙමයි. සත්‍යත්වානේ මේ පොඩක් සමාන මේ හසංග වහන්සේ මතක කරපු කාරණායෙන් මගේ හිතට අපුද කාරණාව සත්‍යත්වාගේ ජීවිත කළ මතක අහගන්න. එතකොට දැන් මේ එතුමායේ අපිට මතක් කරලා දුන්නා වගේ ඇත්තටම අපි මේ අපි කිසියම් ඉලක්කයක් සඳහා යොමු වෙන්න අපිට කිසියම් ගුරුවරු අපි අසුරු කරගෙන යනකොට කිසියම් අවස්ථාවක තේරෙනවා නම් හරි දැන් මෙච්චරයි මට මෙතනින් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් එහාට මෙයා කියන දේ එක්ක වැරදි එක්ක මට තේරෙන්නේ මොකක් හරි දෙයක් වුණාන් පස්සේ අපි එතනින් ඉවත් වෙලා නිවැරදි මාවතකට යොමු වෙනවා. ඒකට මම හිතන්නේ අපිට හිතියක් තියෙනවා. අපි කළ යුතුමයි දේ කරනවා. දැන් අපි නමුත් අපි මෙතනදී කතා කරන්නේ මම කල්පනා කරන්නේ අද හිතක තියෙන ලක්ෂණ පිළිබඳවයි කියලා ක්‍රියාවක් ගැනට වඩා ඒ කියන්නේ මානිය කියන්නේ මා දකින්නේ ක්‍රියාවකට වඩා හිතක ඇති ලක්ෂණයක්. ඒ ලක්ෂණ නිසා කරන ක්‍රියාවන් තියෙනවා. එක්ක මම යාට බනිනවා, එක්ක මම යාට සලකනවා, එක්ක ඔයාව හිලා දකින්නවා. ඒක ක්‍රියාවකනේ. ඒ ක්‍රියාවට හේතු වෙන්නේ මානියේ ලක්ෂණ. මේ තමා තුළ මානියේ ලක්ෂණේ නැති වෙමින් පවතිනවා නම් අඩු වෙලා නම් අර තමා අතනින් ඉවත් වූවා හුවත් තමන්ගේ ගමනේ සඳහා තමා පුද්ගලයා හෙලා දැකීමක් මොකුත් නැහැ. තමා ඉවත් වුණා තමාගේ සුගතිසඳා ඒක හොඳයි. නමුත් හෙලා දැකීම වචන පාවිච්චිය ඒයි නොසුදු යුත්ති කියන හැඟීම තමයි මට මේ මං හිතන්නේ එවැනි දෙයක් තමයි ඇහුවේ කියලා. ආ හරි. ඒක තමයි අර කතාව කල්යාණ මිත්‍රා කියන්නේ සත්‍යතාව වෙනවා කියලා. ඒකත් ඒක හොඳම දෙයක් මේ කතාවකට වටින. ඒක තියෙනවා තමයි. තමන්ගේ මාර්ගය අත්හැරියා වෙන්න පුළුවන්. එයා මෙතෙක් කල මං ඉන්නකොට කියලා දුන්නා. එතනින් එහාට යන්න බෑලා. ඒක පුතාර ආයතන සීල සම්ප්‍රාප්තියේ ඒ සූපේ නිගියුත්තේ නේ මේ යාත් විඤ්ඤාපක සම්දස්සක සමාදස්ස සමුච්ඡේදක සම්පාන්තක අලං සමස්සාසාරු සද්ධම්මා ඒ ක්ලෙවර් ඉන්ස්ට්‍රක්ෂන් කිය ඒක නෑ යාත් ධර්ම කියන එක සෆිෂන්ට් කියලා දෙන්න බෑ යාත් ඉතින් නිහත් එතකොට තමන් මාගේ ඔව් තමන් නිකොඩා යාකින් මඩ වෙලා නැහැ දැන් කියලා අයින් වෙනවා නෙවෙයි දැන් මාර්ගය දැන් ආහාර කාලානුකූල සාමුපුත්තිමා මේ සාමුපුත්ති දෙක ඇත්තට අයින් වෙලගේ සිද්ධාත් ඉත්තු යාහිති යාතත් සද්ධාව කියන මට සද්ධාව එයාට විදියේ තියෙන මරත් සති දෙන සති තියෙන සත් සමාධි පඤ්ඤා තියෙනවා කියලා එයා තනින් හොලන්න මාර්ගය. ඒකත් එක්ක නපුසත්යෙන් කියන විතර කතා කරලා ඉදින්. ඉදින්නාගේ. එතකොට අර දැන් අර සංගම සම්පූර්ණ කර ප්‍රතිසාරී කියන්නේ ඒක තියෙන මේ සත්‍ය බෝධියේ තියෙන වෙනකොට වෙන්නේ අරසෝ කියන එක තියෙනවා. අර මන්කල් ජෙන් මාස්ටර් ඒ වන්දනීය ගුරුතුමා හැමතිස්සෙම කියන කෑම පතේ මුළු විශ්වයම කියනවා කියලා. ඒක කෘතඥතාවය. ඒ ට්‍රක් ඩ්‍රයිවර් කෙනා පවා කෘතඥතාවය. දැන් අපි කාර් කියලාකොට ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් ඉක්මනින් වතුර වලක් තියනවා නම් හින තියනවා නම් එතන ඥාත කරගෙන යනකොට අපිට ඔක්කොම ෆ්ලෑෂ් කරගන්න. නමුත් යා සමහර විට මට මනියන ප්‍රොසෙස්ටෝස් එකේ විජිටබල්ස් අරගෙන ඉන්නේ. ඒ කෘතඥතාවය කියන්නේ ඒක. තමන්නේ ගුඩ්නස් එකට නැත්නම් ඒ සත්‍යාවෝධි සඳහා යොමු වෙනකොට අනිත්‍ය කුංචි දේවල් හැටි පේ. මත්සේ තරණිපුර මල්වත්තේ දැන් අනුකූල තම වැඩිපුර තියෙන පොඩ්ඩක් කම්මැලි වෙච්ච ගමන් අද රශ්මියක ලයින් වෙච්ච ගමන් ආපහු තනකොළ ඇවිල්ලා ඒ වගේ ඒවා එනවා අපි මනසෙ ඒක දැනගන්න මානසික ස්වභාව නම් තර පුත්‍රත්‍යතාවය කියන එක තියෙනවා පුත්‍රත්‍යතාවය තියෙනවා නම් කිසපාක්ෂය පුත්‍රත්‍යතාවයම කිසපාක්ෂය ඒ සත්‍යාභූතයේ අනකොට තියෙන නාංගික ප්‍රම ප්‍රඥාවේ පහළින් තමයි තමන්ගේ සත්‍ය වර්ධනය. ඒတိකේ සමන් සසුකින් ඉන්න සොන්නසෙන් ඉන්න ප්‍රඥාවේ ඉති. ඊට පස්සේ කර්ණාමයිති දින්නට පටන් ගන්නවා. ඒတိකේ නෝ අනිමා නැත්තම් මේ කියන්නේ යන්නේ මේ දාර්ශනික පාරමිතියක් වෙනව නෙවෙයි. ආචාර සීලී පැහැදිලිය බවටපත් කරගන්න. සම්බුත් සරණයි ගුරු මහත්මයා ඉන්න බව කියනවා කතා කරන්නේ නම් බුදුසසුන. සරණයි මම හිතන්නේ මම ඊට කලින් පාලිත මහත්මයාගේ නම කියවු නමට මම හින්දා පාලිත මහත්මයා කතා ගන්න සූදානම්. හොඳයි එහෙනම් මම බුදුන මහත්මයාට යොමු වෙනවා. ඉන්නතුරු ડોક્ટર මාධවට යොමු වෙලා අවසන් වශයෙන් ඒ සත්‍යතුමාට යොමු වෙනවා. හොඳයි මේ බුදුන මහත්මයා. දැන් අපි දෙයක් සත්‍යයම සත්‍යප්‍රායම යන ගමනේදී අපේ ගුරු මාරු කරන්න වෙන සමහර වෙලාවට ඉතින් මාරු කරන්න වෙනකොට අපිට දැන් මාරු කරයි කියලා ආයි අන්තිම එනකෙනාට වැඩි කරුත්තක් යන අවස්ථාවක් තියෙනවා කියන දේ කියලා දෙන කාරණාවක් ඒ ගුරුවරයාත් අපි ඉස්සරහ ජනාගති මාරු වේද නැති කියන එක දන්නේ අපේ ඒ අර අපිට හරි දේ හෝ හොඳ දේ හෝ කියලා දෙන ගුරුවරයෙකුට වැඩි මේ ගරුත්තක් දෙන දැනක් හැදෙනවා හිතේ ඒ වගේ දැනක් එහෙම එකක් තියෙනවා කියන එක දැන් මෙහත් මම හැවට පරිමදෙනු අපිටමත් කිව්වට සාරිස්තමහඳුරුව මේ ඒ තමයි ගුරුවරයාට සමාන අසජීතම අසජී මහරතනාවේ ගුරුවර හැටියට පිළිගත්තේ. ඒකට යා ඊට පස්සේ අපි දැන් මම දැනවත් මම හරියට දැනන්නේ ඊට පස්සේ ගාස්ම ගරු කරලා තියෙන්නේ මේ අසජී මහරතනාවට මේ කලින් ගුරුවරයන් සමගයි මේ එහෙම බලද්දි අපිට ඒ අධ්‍යාත්මික කාරණා කියලා දෙන ගුරුවරුන් ගැන අපිට වැඩි පැහැදීමක් ඇති වෙනවා. ඒක කලින් අපි පොළොව හරි එහෙම කියනකොට ඒකෙත් අර ගරුත්වයේ තිබුණාට සිටේ තත්ත්වයක් තියෙනවා අපේ අර වැඩිපුර අධ්‍යාත්මික පැත්තේ ගුරුවරුන්ට වැඩි ප්‍රවණතාවයක් දෙන්නේ නේද? මම මතකේරකට තමයි අපි ගරු කරන්න උනත් ඒ ගරු කරන්න සමහර මේ කරුණේ ගුරුවරයෝ කියන ඕන කියන එක නැත්නම් අපිට ඒක ගරුවීමක් කරන්න බැරි කමක් තියෙනවා මානෙ කියලා කියන්න නම් අපිට මතලා මේ හැකියාවනේ මානෙ හිතලා තියෙනවද කියන එක සමහර වෙලාවට ඒ කියන ඒ අපිට ඒ කරු කරන්න ඕන කියන මේ ගුණාංග තියෙන පුතේ ආයත ගරු කරන්න හිතෙන්නත් මේ සමහර හැට ගරු කරන්න නොහිතෙන්නත් ඒක මානෙන්ද කියන හිතන්න අමාරුයි ඒක සමහර වෙලාවට ඒක පිළිගැනීමයි එයාල සතුටුමා කිව්වා වගේ අර එයාගේ තියෙන මේ පොලිටිකේ සාමාන්‍ය ඒ තියෙන සීල සමාධි ප්‍රශ්නේ ඒවවල තියෙන මොහොතර අපිට වඩා ඒගොල්ලෝ උසස් කියන එක හොඳ වෙන්නත් පුළුවන් සමාවිත නැත්නම් ඒ කලින් ආයත් වහන්සේ ගුරුවරයාට වඩා එයාගේ ඒ වගේ පොලිටික්ස් අපිට ගන්න තියෙන දේවල් තියෙනවා නම් එහෙම ඒ සම්සන්දනය කිරීමක් එක්ක අපි යනවාද දන්නේ නැහැ. මේකක් හිතේ වගේ පැත්තක් තියෙනවා අපිට ඒ පරණතන අතරලා අලුතන අලුත් ගුරුවරයාටෝ එහෙම ready and from the perfect you know කියන එක තියෙනවා. ඒක මානෙහිද තියෙනවද කියන එක දැන් ඉස්සෙල්ලා තමයි මම ප්‍රශ්න වල තිබ්බේ. දැන් තමයි පැහැදිලි කරන්නේ මට ඒකයි හරියට. දැන් අනිත් එක තමයි දැන් මට නම් ගොඩක් ප්‍රශ්නයක් තියෙනවා ගරු කරනවා කියන්නේ මානෙ කියන එකයි ගරු කරනවා කියන එකයි දෙකම බලද්දි අපි සමාජ පුද්ගලයන්ට ගරු කරන්න හිතෙන්නේ නැහැ. වැඩි හිතුණා. ඒගොල්ලන්ගේ තියෙන මේ ඒක අපේ මානෙ නිසාද වෙන්නේ කියන එකත් හිතනවා අපි ගා. يعني වැඩි හිතුණා අපි අනිවාර්යෙන් ගරු කරන්න ඕනේ කියන එකත් හිතනවා නම් අපි එහෙම කරන්නේ නැහැ. ඒ කියන්නේ ගැතුමක් ඇති කරගන්න අපි අපේ මානෙ දෙන්න නැති කියන එක නේද? අර ගරු කරන්න සමහර අයට අපිට ඒ හිත එන්නේ නැහැ. මේ ඒගේ අයගේ තියෙන පොලිටික්ස් වල තියෙන ප්‍රශ්න නිසා. ඉතින් ඒකත් අපේ හිතින් මානෙ නිසා දෙන්නේ කියන එක දැනගන්න හැකියි කරන්න. හොඳයි ඒක අන්සන්නයි. මලයි ડોક્ટર මාදුතියම වෙනවා ડોક્ટર මාදුම ඉන්නන්ට සතිතුමා ඩියම් කියන්නේ කැමති. ඒක මගේ බොහොම හොඳ සාකච්ඡාවක් අපි හැමෝම තේරුම් ගන්න ගත්තා. මේ අර විපහත් යන දාස ප්‍රොඩක්ට් කරා මොන්ජනේ අපිර කිව්වා වගේ මම හිතන්නේ අර මේ අවස්ථාවට සුදුසු විදියට අපි හැමෝගේ දේවල් මොනවද දෙන්නේ මතක් කරලා දෙන්නේ අර සමන්සා අනුන් සංස්කාරය හදකට වලක් ගන්න ඕන. අපි සුදුසු ස්ථානවලට යනකොට ඒ වගේ ඇදුමකින් සැරසිලා ඒ වගේ අවස්ථාවකට සහභාගී වෙන්න ඒ විදිහට අපි යෑම එතන සුදුසු. එහෙම නැත්නම් අපි නිකන් සාමුදු කෙනෙක් වගේ අඳකින් නැත්නම් අර අපි දින පොතේ මතක් කරාදී අර මේ අතසිල් ගන්නකොට මේ එක් වගේ ඇත්තුමක් ඇඳගෙන වෙන ස්ථානික යන බෑ කියන එක ඇත්තටම තියෙන්නේ තමයි ඒ ක්‍රියාකලාපය නිසා අනිත් අය කිය සංස්කාර හැදිලා ඉස්සර හැකීමක් හෝ ඇලීමක් ඇති වෙනවා නම් අන්න ඒ දේ වළක්වන්න තමයි අපි හැමතිස්සෙම බලන්නේ. බහුජන හිතාය බහුජන මේ හිත බහුජන හිතාය කියලා අපි හිතාගෙන ඒ වගේ කරනවා නම් මම හිතන්නේ මේක කරන්න පුළුවන් අපි වැඩිපුර කෙනෙක්ගේ අහසට පිණිස අපි අපේ හැසිරීම අපේ අඳුමට ඒ වගේ බල අපි කරනවා නම් එතන ගැටීමකට නොවි අනිත් පැත්තේ කරගෙන යන එක කියන්නේ අපි දැන් මම ඇත්තටම හිතන්නේ දැන් අපි එහෙම සමාජයකට අපිට ගිහිල්ලා එතන කට්ටිය අපි ඒත්තු ගන්නන්න මේ ධර්මයෙන් අපිට සංස්කාර හදා ගන්න බැරි නම් අපි මේ දේවල් ඕයිස් කරා ඒ දේවල් වලට අපි දැනට යන්න හොඳ නැහැ අපි අපේ ධර්ම මාර්ගයේ අපි ඒවා වොයිඩ් කරලා අපේ සංස්කාර අපි හදන්නයි අපි අනුන්ගේ මේ සංස්කාර හදන්න හැදීව වළක්වන එකයි තමයි වැදගත් කියන එකයි මම දකින්නේ මම හිතන්නේ ඒකම තමයි අර ප්‍රසන්න මහත්මයා හොද අදහස් කරා ඉතරක් කරත් ඒ කියන්නේ අපි දැන් මොනම හරි අවස්ථාවක ඒ යම් කෙනෙක් උත්තරේ අපි කච්චේට අපිට හිතනවා ඒක මොකද ප්‍රතිගිප්තේ පටක් කියනවා අර කලාවට මේ මනුස්සයට කරු කරත් හිතෙන්නේ හැබැයි අපි ගුණ මාත්‍යමයි තනේ ගුණ ගුණ මාත්‍ය කතා කරනවා ගුණ මාත්‍ය සෝරි මේ වුණත් මගේ අරගේ චිත්තයෙන් අවසන් කරන විචිතේ දේවල් මේ කතා කිරීම පිළිබඳ මම බොහොම ගරුත්වයෙන් තමයි නමස්කාරයන් කරන්නේ කියන්නේ මේ අවතක්සේ රෝහල හිතරසත් කපා මොකද අපි හැමෝම මෙතන ඉගෙන ගන්නවා මේ මට මොනෝනරි දෙයක් නිසා මතේදී උන්ව ගන්නවට අවස්ථාව දීමේ ගෞරවයෙන් සත්‍යව මම අවසන් කරන්න මම මේ විශේෂයෙන් මේ ඒ රෝහ මහත්තයා ඒ කපාත්‍රා වගේ කෙනෙකුට දරු මේ ඩොකිවීම් අපිට එන චිත්‍රයන් පව අපි හොඳට හිතන්න බලන්න අපේ මේ යම් ප්‍රමාණයකට මෙයාගෙන අවතක්සේරුව ඉගෙන නිසා හෝ යාගේ ඇතුලින් මතාව ඒවා අපි අහලා තියෙන අපි අසා එයාගෙන අසා තියෙන දේවල් නිසා ප්‍රීකන්සෙප්ෂන් එකක් නිසා අපිට මේ ගරුත්වය නැති වෙනව නේද කියන එක අපිම හිතින් හිතලා තමන්නේ මොනවද මේ මට්ටම් අරගෙන මෙයා දන්නව දෙයක් මේ ඇතුළේම හෝ මෙයාගේ කතා ස්වරූපය නිසා මත මෙයාට ගරු කරන්න ආව කියන එක තමන්ගේම හිතින් ඇතිවෙච්ච කෙලෙස් වල වර්ධනය වීම කියන එක දකින්න බලන්න මම හිතන්නේ ඒකම තමයි ඇත්ත මේ මම නම් කරන්න උත්සාහ කරන්නේ මොකද ආවදනා කරනවා අනිත් පැත්තට ඒ විදිහට බලන්න කියලා මේ මොනම අනිත් පැත්තට කරත් මේ මානව මානේ කියන එක නැති කරගත්ත මොන විදිහකින් කියාවත් අපිට ගරු කිරීම හෝ අනිත් පැත්තට මානසික කිරීම මොන විදිහකින් ආවත් මේක පොඩ්ඩක් හිතලා බලන්න ඒ කොහොමද උනේ කියන එක බලන්න නැති කිරීමම තමයි මම හිතන අනිත් පැත්තට පස්ස නැත්තම් කාල වේලාවත් ඉක්මගෙන යන නිසා මම හිතනවා දනවත් මාකට් එකක් තමයි අපේ දුබාට යොමු වෙන ආරම්භයක් සම්පූර්ණ සත්‍ය සත්‍ය බොහොම පිං ඩොක්ටර් මාදව අපි එහෙමනම් සත්‍යත්වාදී වෙමු සත්‍යත්වාණී මේ මතවිච කාරණා පිළිබඳව කිසියම් අදහසක් පැහැදිලිවක් කරලා සම්මා සම්බුද්ධ සරණ සම්මා සම්බුද්ධ සරණයි දැන් ඒ අවසාන වශයෙන් මේ විචිතේ හොඳට දැන් තමන්ගේ මට මතකයි කොමස් බර් කවුදෝ කියලා තියෙනවා දෙයක් මේ ඒ ලස්සන ඉංග්‍රීසි ලැන්ග්වේජ් උන්ටදී වෙන විදිහට දේශනා කරලා තියෙනවා යා කිව්වදී මම හිතන මෙහෙම ඔය ඔය අපේ දැන් කල්‍යාණ මිත්‍ර අවසන් වශයෙන් කතා කරපිටුම තමන්ගේ හිතේ ඉන්න මොනස්ටර්ස්ලා යක්ෂයෝ ප්‍රේතයෝ හමු වෙන තුරු හමු නොවන තුරු අපි අනිත් ලෝකේ බාහිර ඉන්න ඒ පෙරේතයන් කුම්බාණ්ඩයන් යක්ෂයෝ මරන්නාට ඒ කියන්නේ අපිට තාම අපේ ඇතුළේ ඉන්න හැමෝම නැති හිමි. මොකද එක්පත් යකින අපි මේ අන්ධකාරයෙන් තමයි මතුවෙන්නේ. සවිඥා තියෙන නිසා තමයි ඒක මතුවේ. ඇතුළේ ඉන්න අපේ ඇතුළේ තියෙන ওই මාන, අහංකාර, උද්දච්ච, ලෝභ, දෝස වුණ දෙයක් එන්නේ. ඒක එයාට පේනවා රිෆ්ලෙක්ට් කරන කි මේකයි. ඒක තමයි බාහිර ලෝකෙින් තියෙන්නේ. ඒ නිසා අපිට සිද්ධ වෙන අප තුළ මේක දකින්න. අපිට තීන්දුව කරන්න තේ අනිත් එක නෑ. දැන් මෙතන මේ සූත්‍ර දේශනාවේම මානත්තර්ථ උදාහරණෙ මොන ගුණයක් අරගෙනද? යාක හිතනවා ඒක. කිතකේකක් අපි එක කෙනාට දරුතර විදි වෙනවා. ලූක පමානෝ ලූක පස සමහර අය කැමති දෙයක් උදාන නැති පරණය ඇඳුමක් කියන්නේ නැහැ. කැදිච්ච දෙයක් උදාගෙන හරියට අවුල කපලවත් නැහැ. ඇඳුම් කැල්ලක් නැහැ. ඒ වගේ දේ නිකුත් අර්ථව කරන්නේ කැමැත්තක්. ඔහේ පරණ කාලේ උදාමි ආරන්නේ කැම සම්පූර්ණවත් වෙයින් මිනරණයෙන් තමයි ඔයි නොයි දෙය කියලා. ඒ රූක්ෂ ප්‍රතිපදාවට අපි කැමැත්ත. සමහර අය වන්න පමණ වන්න ප්‍රසන්න. ඒ සංගී කියන කතාවල නැත්නම් යකි ප්‍රසිද්ධිය. යකි වැඩිපුර DVD දාර තියෙනවා නම් යාට වැඩිපුර YouTube තියෙනවා නම් එයා පොත්පත්වල තියෙනවා නම් මිනිසු දාස් ගණන් එකතු වෙනවා නම් ඒ වගේ තැනකට අපි යන්න කැමතියි. උදාහක් වෙන මිච්ඡා වචන දැක්කත් දුරි පාන. බුද්ධිමත් එක්කන අර අලියහම දැන් මෙයා හොඳයි කියලා කියන්නේ නැහැ. යාට තේරෙන්නේ කුසල කුසලිය. නමුත් පොදුයි අපිට තියෙනවා අපි කැමති යන්නට අර වගේ තැන. ඒ ප්‍රසන්නතාවය ඇති වෙන්න හේතුවක් කියලා. රූප ප්‍රමාණ මගේ ක්‍රයිටීරියාක තමයි රූක්ෂක සිම්පල්සිටි ආයම බොහොම සිම්පල් ඒ මං හිතන ඒ සිම්පල් නම් ಗುಣවත් වෙයි එතකොට ඊළඟට වන්නක් ප්‍රමාණ වන්නක් පසක් සමහර අය යාගේ ප්‍රසිද්ධ භාවය තමයි අගය කරන්නේ ප්‍රසිද්ධයි මෙච්චර පිළිසිනා මෙච්චරයි ගෝසප්පමනෝ ගෝසප්පම සමහරයි කියන අඬතක හරිමොන්ද තයා වචන උච්චාරණය කරනවා අදහස දෙන්න දන්නවා සම්බස්ත්‍ය වෙලාවට අවශ්‍ය ඇජෙක්ටිව් එක කියනවා සමහරුත් එයා කියාවි එතකොට ඒවා සමහරයි ගෝසප්පමනෝ ගෝසප්පස ඉහඳට ජම කියන දෙයට කැම ඒක තමයි ක්‍රයිටීරියා ඊළඟට ධම්මප්පමාණු ධම්මප්පස සමාරය ධර්මය සමාන ප්‍රමාණවත් කරගන්න. කියලා ධර්මයේ පස්ස. ඒසයි ධර්මයෙන් ප්‍රසන්නතාවය ඇති කරගන්න. ඔන්න හතර දෙනා ඉන්නා විතර බුදු දානමත් දේශනා. ඒ කියන්නේ මගේ ක්‍රයිටීරියා එක මේ මෙන්න මේ. දැන් මූගතවම ගමිනාම් කරනමත් පරණ සිවුරක් ඉරිච්ච සිවුරක් යනොත් එහෙම දරු කරන්නේ නැහැ. මොකද තින්නන්. ඒක ලොකු ප්‍රසිද්ධ කෙනෙක් පරණ සිවුරක් යනොත් ඒක නැතිව තමයි ඒක අගේ කරන්නේ. ඒව මේ මනසේ තියෙන අපේම ජාති කියන එක. ඒක ධම්ම ප්‍රමාණ ධම්ම ප්‍රසන්න හොඳයි. ඒ ධම්ම ප්‍රමාණය ධම්ම ප්‍රසන්න කරනවා. හැබැයි මහත්ම කෙනෙක් වෙනකොට තුන්වති වෙනකොට අපි දැන් කිසිල ඒ සම්පන්න සිත්‍රේ කියපුවාට ඒ විදිහට ඒ ටික තියෙනවා ඒ ගුණධර්ම ටික තියෙන්න ඕන ඒක තමයි ගුරු භාවයේ ගුරු නෙවෙයි තීතනේ මාස්ටර් කෙනෙක් වාස්පත් ඒක තමයි ඉවෙන් තේරෙනවා ඒක ඇයි ගන්න අර ඒක තේරුම් ගත්තා තේරෙනවා තේමික කියලා එක්ක සම්බන්ධ වෙන තුන එකෙන් කියන්නේ අනිත්‍යට අගෞරව කරනවායි. ඒක අගෞරව ක්‍රීමක් සම්බන්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මානත්තර සූත්‍රේ අපි ඒකට කොටු වෙලා ඒ දින්ග පමණක් ඉගෙන ගන්නවා. මානත්තර කියන වචන දෙක එකට ආව. මේ කතාවත් එක්ක යනකොට ග්‍රාහකුනේ පිටිපිට ගතිගුණ ඒ අනුව ගියාම මේක තේරුම් ගන්න පුළුවන්. ඉතින් සමහර රෙග්මහන් සුවාන් තවටන් ජීවිතින් ඒකේ ඒ එතන අවශ්‍ය ඒවල් තියාටින් නැති සමහර සූරෙක් වෙන්න ඒ නිසා වෙන්නත් ඉඩ තියෙනවා. වැඩිය කියලා කිව්වේ ඉතින් අම්මා තාත්තා දෙන්න ඒකෙන් අදහස් කරේ නෑ නැන්ද මාමල සලකා කියලා. ඒනම් ඒ යාද ඉතියනන්ගේ මාතුලාදි වගේ ඇතු පියසන්ත සලකන්ද කිය දරුවන්ටත් ඒ වගේ ගෞරවයක් තියෙනවා ජීවිත දරුවන් කියන බුදුසරණ බොහෝම පින් කල්යාණ මිත්‍රන සත්‍යත්වාණි අපි අද එහෙම සාකච්ඡා කිරීම කරමු. සත්‍යත්වාණට මේ වෙනවා තුන් සරණයි. තුන්දේ සම්මා සම්බුද්ධ සරණයි. අපි සාස්ත්‍රඥ මහන්සී තම අපි මනස අපේ හදවත පුජා කරන ප්‍රොම අනිත්‍යව අපිට කුංචි කුංචි එදිරිතරයි. ඉන්සා ඒ සූර්යාලෝකයේ තියෙනවා අද. කලාමැදිරියේදී තරුවේදී ප්‍රශ්නයිත් වගේ තියෙනවා අපිට පේන තියෙන හොඳයි අපි ගමන් මාර්ගයට ආයේසි ඉදම භාගිය අපිට නිසංජානමේ තුළ හම්බෙච්චෙන් ගැන තියෙන එක ගැන කාවරේක වින්ද අපි මේ නිතම් මනිවි අර අපිටි කරපු කුසල කර්මයන් නිසා අම්මා මේ ඉන්නේ කවුරු කම් පිටන්නේ නැහැ. ඒවා ගැන ඩෙන්ටිෆයි කරන්න දෙයක් නැහැ බැලුවා. ඒ නාම රූප සංකෘතියක් යනවා. ගෝම්පින් අර භික්ෂුවගේ ඒ ධර්ම සාධ්‍ය සඳහන් කරගෙන අගුචින් දර්ශන දේශනා නිතරන්තර ධර්මෝන් මේ චින්සපි ගමන් මාර්ගයට පිවිසෙන්න තැන කිසිම අධිෂ්ඨාන කරගන්න ජඹුරුම හදවතේ ගැඹුරු පතුලෙන් එන ප්‍රණිධියට මේ විශ්වෙන්න පිළිතුරක් ලැබෙනවා කියලා මගේ ගෞරවනීය කුමරියක් කිව්වෝ. ඒ කාටත් නමස්කාර වේවා. අපේ සිත් පිළිසිදුයි පිළිතුරුයි නිබලයි පිළිසිදු සිතින් කියන දැහැන් පැතුම් සාධිෂ්ඨානයන් සඵල වීමේ ඉඩකඩ ගැදී සාහඳ පැතුම් රසක් අධිෂ්ඨාන සක්කරන මේ ජීවිතයේ මේ භවයේ මේ සිරුර දරාගෙන සිටි ඒ පෝෂණය කළ විකාන්තාව මෙයන් කායික මානසික වශයෙන් සූපත් බලපත්තා පියානන්ද පරමුණි අපටම දකි. මේ පුණ්‍ය චේතනා බලවත් නිශ්චේ සම්පතක්කීමෙන් අපේ සිතින්මක තවදුරටත් භාග්‍ය සම්පදාන වසනාවන්ත වේවා. දානික දීපයත්නයේදී කායික වේදනා මානසික වේදනා දුක්ඛම් කඳුරු ගැටලු ප්‍රශ්න අනන්තයි අප්‍රමාණයි කෙලෙසින්ම අනිවාර්යයි. මේවා නැගෙන මතුවෙන තරමට ඒවාට සතිමත් මුණ දෙන තරම් චිත්ත ශක්තියක් අපට ලැබෙනවා. සද්ධා විදිය සති සමාධි ප්‍රඥා ක්‍රමෙන් මුහු පුරා වේවා. සසර වසන් තුදා ගති ප්‍රතිමිත මිත්‍යන් මිත්‍රියන් සරලදී අපේ ශ්‍රේ සඳහා අප්‍රමාණ රූප සත්‍යාට නිරාමිස සේවයක් සිටින සඳහා යහත් ධ්‍යානාත්මක ඉන්ද්‍රියන් බලයන් මුහු පුරා කුස් පරම ශාන්ත සුඛේ නිබ්බාන අවබෝධ වේවා. අපි අධිෂ්ඨාන කරමින් ප්‍රාර්ථනා කරමින් මෙලෙසින් පරම පූජනීය තථාගතයන් වහන්සේට සර්වඥන් වහන්සේට මේ ගෞරවණීය වූ කෘතඥතාපූර්වක වූ ප්‍රණිපාතයේ නමස්කාරයේ අපි පූජා කරමු. කෝටි ප්‍රකෝටි වාදක උන්වහන්සේට නමස්කාර කරමු. සම්මා සම්බුදු සරණ කල්යාණ මිත්‍රන් වහන්සේට පි අප්‍රමාණ පිබුදු සරණ සාදු සාදු සාදු තුරන් සර්ණයි හැමදිනාටම තුරන් සර්ණයි තුරන් සර්ණයි තුරන් සර්ණයි හැමදිනාටම තුරන් සර්ණයි තුරන් සර්ණයි